සම්පෝරිතා පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේටපෙත්වාන් ධර්මශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න. සස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලේව්ලන් බෞද්ධ විහාරස්ථානයේ වස් කාලයේ සිදු කරන පින්කම් මාලා විදියට අද දවසේ නියමිත ධර්ම දේශනාවට අහුන්කම් දෙන්නටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කෘතඥ වෙනවා මේ අවස්ථාවේ අපට ආරාධනා කරලා මේ ධර්ම දේශනාව පැවැත්වීමට සූදානම් කිරීම පිළිබඳව අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමෙහි දැක්වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල පවතින අනුපූර්ව ලක්ෂණය ක්‍රමානුකූලව ගැඹුරට යන ස්වභාවය බුදුරහාමුදුරන්ගේ ධර්ම දේශනාවල තියෙන එක්තරා ලක්ෂණයක් පිළිබඳව සාකච්ඡා කරන්නට ධර්ම දේශනා කරන අවස්ථාවේදී බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙන ස්වභාවයක් තමයි හරියට මහා සාගරයේ ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා කියන මෙන්න මේ දේශනාවේ ශික්ෂණයේ තියෙන ගැඹුර ක්‍රමානුකූලව යන ස්වභාවය භාගතුන් වහන්සේ පහරාද සූත්‍රයේදී දේශනා කරනවා මහා සාගරයේ ක්‍රමානුකූලව වෙරළේ පටන් ගැඹුරු ජලයට ක්‍රමානුකූලවයි ගැඹුරට යන්නේ අන්නේ වගේ තමයි භාගතුන් වහන්සේගේ දේශනාවලත් මෙන්න මේ අනුපූර ලක්ෂණය අනුපූර ශික්ෂණය තියෙන නිසා සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් තියෙන මේ ක්‍රමානුකූල බව නිසා බොහෝ දෙනෙක් ශ්‍රාවකයන් මේ ශාසනය තුල සිත්තලවා වාසය කරනවා කියන කාරණය. මේක තමයි අද දේශනාවෙහි මූලික පදනම. පින්තුනේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්. විමුක්තායතනය කියලා සඳහන් වෙනවා. එනිසා අප ධර්ම දේශනා කිරීමත් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමත් කියන මේ අවස්ථා දෙකම ඔබ අපේ හැමදෙනාගේම හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. අන්න ඒකට හේතුව තමයි බුද්ධ භාෂිතය කියලා කියන්නේ අපේ හිතට නුවණ ප්‍රඥාව ලබා දෙන දේශනාවක්. ඒ දේශනාව අහන අවස්ථාව අපේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන්ගෙන් මිදෙන විමුක්තියට පත්වෙන අවස්ථාවක් ඉදිරිය සඳහන් වෙනවා. එනිසා තමයි ධර්ම ශ්‍රවණය සඳහන්නේ සමන අනුත්තරී කියලා. අපේ ජීවිතයේ අප දසමන්වලින් අහන වටිනාම දේ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ ලැබෙන පින තුනේ සසර කලාව ලොකු පිනක සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදියට. අනේ ප්‍රතිඵල ලැබෙන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන අට්ඨේකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු විදියට හොඳට සිහිනුවණින් අවධානෙන් ඒ ධම අපේ ජීවිතය තුරට ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබවින් අපි මේ කරන කාලය කැපකිරීම අර්ථවත් ඵලදායි දෙයක් වෙන්නේ. පින්නතුනි අද මාතෘකාව ගැන කතා කරන විට අප ප්‍රධාන වශයෙන්ම දැනගත යුතු කාරණයක් තියෙනවා. මේ අනුපූර්ව ලක්ෂණයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පොදු ශ්‍රාවක පිරිසක් උදෙසා ධර්ම දේශනා කරන මොහොත. ධර්ම දේශනාවල අවස්ථා දෙකක් අපට දැක ගන්න ලැබෙනවා. කිසියම් නිශ්චිත පුද්ගලයෙක් හෝ නැත්නම් නිශ්චිත පුද්ගලයන් කිහිප දෙනෙක් අරබයා දේශනා කරන ධර්මයේ සහ පොදු සාමාන්‍ය පිරිස අරබයා නැත්නම් අපි කියන්නේ කොමන් ඔඩියන්ස් එකක් කියලා. අන්න එහෙම දේශනා කරන දේශනයක්ද මත කියන එක තමයි මේක තීරණය වන්නේ. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේට තිබුණු සුවිශේෂ ඥානයන් උපයෝගී කරගත්තා. ආසියානුසේ ඥානය, චේතෝපරිය ඥානය, ඉන්ද්‍රිය පරෝපරියති ඥාන මේ ආදී ඥානයන් භාවිත කළ තමයි උන්වහන්සේ මුලින්ම ඕඩියන්ස් එක හඳුනාගෙන ධර්ම දේශනා කළේ. එහෙදී එක නිශ්චිත පුද්ගලයෙක් බාහ්‍ය දරුචීරිය, අඟුලිමාල, නැත්නම් පුකුසාති මේ වගේ තනි පුද්ගලයේ කරබයා දේශනා කරපු දේශනා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් දෙන්නේ කරබයා. සරුවත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනමු දෙසා දේශනා කරපු දේශනා තියෙනවා. ඇතැම් විට පස් දෙනේ කරබයා. කොණ්ඩඤ්ඤාදී පස්සක මහණුන් දෙසා දේශනා කරපු දේශනා තියෙනවා. මෙන්න මේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටමට ඍජුව හේතු වන විදියට එක පාදක කරගෙන ඇතමිට එකපාරම ගැඹුරුම ධර්ම කාරණා දේශනා කරපු අවස්ථාවට දැක ගන්න පුළුවන්. පස්වක මහණුන්ට දේශනා කරන අවස්ථාව ගත්තත්, සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාට, බාහ්‍ය දාරුචීරියට, පුක්කුසාති මේ වගේයට කරපු දේශනාවලදී අර සාමාන්‍ය තියෙන දාන කතා, සීල කතා, සංඝ කතා ආදී ක්‍රමය අපට දැක ගන්න තියෙන අවස්ථා අඩුයි. එතෙන්දී ගැඹුරෙම උන්වහන්සේ ප්‍රඥාවට හේතු වන විදියට ඇතමිට සමත පූර්වංගම විදර්ශනා පැත්තට ආකාර විදියට අයත් විදියට ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්නයක් අහන වෙලාවේදී දැන් උදාහරණයක් හැටියට කොසල් හේතුමා ප්‍රශ්න කළා සාමාන්‍ය ඵල පිළිබඳව. ශ්‍රමණයන් ලබන ප්‍රතිඵලයන් පිළිබඳව අහපු දේශනාවේදී ප්‍රශ්නයේදී එතන බොහෝ දෙනෙක් හිටපු නිසා උන්වහන්සේ අර අනුපූර ප්‍රතිපදාව අපට දැක ගන්න පුළුවන්. එනිසා පොදු පිරිසකට ධර්ම දේශනා කරනකොට තමයි මේ අනුපූර ලක්ෂණයේ ග්‍රැජුවල් පැත් එක අපට වඩාත්ම ප්‍රකටව පේන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ ඇයි බුදුහාමුදුරේ මේනි ක්‍රමයක් අනුගමනය කළේ කියලා. ඒකට හේතුව තමයි ඒ අහන පිරිස විවිධ බුද්ධි මට්ටම් වලයි හිටියා. හැමදෙනාටම කිසියම් ප්‍රමාණයක් ධහම තුළින් තේරුම් ගන්න පුළුවන් විදියට තමයි එහෙම පොදු ක්‍රමයක් අනුගමනය කළේ. එතකොට එතන ශ්‍රාවකයන් වශයෙන් ඉන්න අයට හැම කෙනාටම කිසියම් ප්‍රමාණයකට දුරක් ඒ දේශනාව තුළින් යන්නට පුළුවන් තමන්ගේ බුද්ධි මට්ටමට අනුව. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භ කරපු අවස්ථාවේ උන්වහන්සේට පෙනී ගිය කාරණයක් තමයි මේ කෙලෙස් පරිත පුද්ගලයන්ට මේ වගේ විරාගී ධමයක් දේශනා කිරීම වෙහෙසකර දෙයක් කියලා. ඒ වුණත් උන්වහන්සේට පසුව සොයා බැලීමේදී විමසා බැලීමේදී ප්‍රකට වෙච්ච කාරණයක් තමයි මේ ලෝකය කියලා කියන්නේ හරියට නෙළුම් විලක්, මහනෙල් විලක් වගේ. එහි විවිධ වර්ගයේ මල් තියෙනවා. වතුරෙන් උඩට ඇවිල්ලා පොට්ටු තියෙනවා. ඉරු එළිය ලැබෙච්ච මොහොතේම විකසිත වෙන මල් තියෙනවා. ඇතැම් විට දවස් කීපයක් ගිහිල්ලා පිපෙන මල් තියෙනවා. ඇතැම් විට වතුරෙන් යට තව සතියක් විතර ගියාට පස්සේ උඩට ඇවිල්ලා පිපෙන මල් තියෙනවා. ඇතැම් විට ඊටත් වඩා කල ගිහිල්ලා පිපෙන මඩත් එකට තියෙන පොහොට තියෙන පුළුවන්. අන්නේ වගේ තමයි මේ ලෝකයේ දැස බලන විටත් උන්වහන්සේට පෙනී ගියේ. ඇතැම් අය ඉන්නවා බොහොම ගැඹුරු බුද්ධිය තියෙන අය එක විටම ධර්ම දේශනා කරනකොටම ඒ අය මේක තේරුම් ගන්නවා. සසර බොහෝ කාලයක් ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගෙන ආපු අය හැටියට බාහ්‍ය දාරුචීරිය පුක්කුසාති වැනි අය දැස බලන විට මේ ලක්ෂණ අපට පේනවා. අන්න එවැනි අය උද්ගඨිකඤ්ඤ පුද්ගලයන් විදිහට සඳහන් වෙනවා. ඒ අය ඉක්මනින්ම කෙටියෙන් කියන දේශනා ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. තවත් සමහර අය ඉන්නවා ටිකක් විස්තරාත්මකව කිව්වහම තේරුම් ගන්න අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා ඒ කරුණු විස්තර කළ දුන්නට පස්සේ කාලයක් යෝනිසෝමනසිකාරයේ වඩලා සතර සතිපට්ඨාන තුළ කාලයක් කැප කරලා මාර්ගඵල ලබනා ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා එයාට මේ ධර්මයේ ගැඹුරම தත්ත්වයට යන්න අමාරුයි. ඒ අය මේ ධර්මයේ අහනවා ඇහුවට ඒ අය සාමාන්‍ය සුගතිගාමී වීම මට්ටමට විතරයි කටයුතු කරන්නේ. ඇතැමිට සමහර කෙනෙක් ඉන්නවා එහෙමවත් එන්න බැරි වෙන පිරිසක් මේ ලෝකයේ තුල ඉන්නවා. ඉතින් මෙන්න මේ මට්ටම බුදුනුවණින් දැකලා බොහෝ දෙනා කෙරෙහි වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් විදියට මහා කරුණාවේ පිහිටලා මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළා. පින්නතුනි, වග්ගපජ්ජවැනි සූත්‍ර දැස බලනට අපට පේන දේ තමයි දීඝජානුකෝලිය භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමිනී අපට මෙලොව ජීවිතය සඵල වන්නටත් පරලෝ ජීවිතය සඵල වන්නටත් අනුශාසනයක් කරන්න කියලා. මෙන්න මේ ලක්ෂණයේ දහම තුල බොහෝ තැන්වලදී අපට දකින්න ලැබෙනවා. ඇතැමිට ශ්‍රාවකයන් ඉල්ලා සිටල තියෙනවා මේ ජීවිතයත් පරලොවත් දෙකම යහපත වෙන විදිහට කාරණා දේශනා කරන්න කියලා. මෙන්න මේ මෙලොව පරලොව දෙකම කියන එක ගැන බුදුදහම තුල වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. භාගතුන් වහන්සේට සම්බුද්ධත්වයේ සාක්ෂාත් වෙන මොහොතෙහි, උන්වහන්සේ බුදු බව ලබන මොහොතෙහි උන්වහන්සේට ලැබිච්ච ඥානයන් තුළින් උන්වහන්සේ තේරුම් ගත්ත දෙයක් තමයි මේ ලෝකයේ බොහෝ දෙනෙක් මිනිසයන් වශයෙන් ඉන්න අය මරණයෙන් පස්සේ ජීවිත දුකටපත් වෙනවා. ඇතැම් විට පහළ ආත්ම භවවල දුගතියෙහි උපත ලබනවා. මෙන්න මේ ස්වභාවයෙන් නිසා බුදුහාඳුරන්ට ලොකු කරුණාවක් ඇති වුණා මේ මිනිසුන් මේකෙන් මුදව ගන්න ඕන කියලා. ඒ නිසා ධර්මයේ තියෙන ප්‍රධාන අනුශාසනයක් තමයි සුගතිගාමි වීමේ මාර්ගය, ස්වර්ග මාර්ගය. ඒ වගේම මොක්ක මග්ග නැත්නම් විමුක්ති මග්ග කියපු විදිහට සංසාර දුකෙන් සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන මාවත. භාගතුන් හසේ දේශනා කරනවා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දිචක්කුන් පනස්සේවේත සෙට්ටං පුරිසපුග්ගලං කියලා. යම්කිසි කෙනෙක් ඉන්නවා අන්ධ කෙනෙක්. සමහර කෙනෙක් ඉන්නවා එකහක් පමණක් පේන කෙනෙක්. මෙන්න මේ දෙන්නාම දුරු කරලා S2ම පේන කෙනා අනුගමනය කරන්න කියලා. S2ම පේන නැති කෙනා කියලා කියන්නේ මෙලෝ පරලෝ දෙකම නොදන්න කෙනා. එකහක් පේන කෙනෙක් විදිහට දැක්ුවේ මේ ජීවිතයේ විතරක් සාර්ථක කරගන්න උත්සාහ කරන කෙනා. අන්නේ දෙන්නාම දුරු කරන්න කියලා දේශනා කළා. දිචක්කුණ පනසේවේත සෙට්ටං පුරිස පුග්ගලං. මෙලොව පරලොව දෙකම සාර්ථකත්වය ඉලක්ක කරගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් නුවණැති අය ඇසුරු කරන්ටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. අන්නේම ගන්න විට දහම තුලත් මෙන්න මේ දෙලව අභිවෘද්ධිය සඳහා කරුණෝ දේශනා කරනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශ මාළුණට පෙන් දෙයක් තමයි එහිදී ව්‍යග්ගපජ්ජ දීඝජානකෝලියට භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙලව ජීවිතය සඵලවන්න මොකද කරන්නට ඕන කියලා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා සඳහන් වෙනවා. උත්සාහයෙන් වැඩ කිරීම, අධ්‍යාපනයේ ආර්ථික දෙකට උත්සාහයෙන් මහන්සියෙන් කටයුතු කිරීම. බාහා බල පරිචිතේහි සේදවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා සඳහන් කරනවා. දහඩිය මුගුරු වගුරවල දෑතේ වීරියෙන් මහන්සියෙන් වැඩ කරන්නට ඕන කෙනෙකුගේ ජීවිතය සඵලවන්නට, මෙරෝ ජීවිතය සාර්ථක වෙන්න. විශේෂයෙන් ගිහි පින්තුන් හැටියට ඔබ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දෙකම ඉදිරියට යන්නට ඕන මෙරෝ ජීවිතය සාර්ථක වන්න. ඒ අතර තමා උපයන දේ ආරක්ෂා කරගන්නටත් ඕන. ඒ වගේම කලන මිතුරන් යහපත් ඇසුරු කරන්නට ඕන මෙලොව ජීවිතය සාර්ථක වන්නටත්. ඒ වගේම තමා උපයන දේ සමජීවිකතා කියපු විදියට ආදායමට සරලන විදියට වියපෑදම් කරන්නටත් ඕන. මෙන්න මේ කරුණු හතර මෙලොව ජීවිතය සාර්ථක වෙන කාරණා විදියට දේශනා කළේ. ඊළඟ සඳහන් කරනවා මරණින් මත්තේ ජීවිතය සාර්ථක වන්න මොකද කරන්න ඕන කියලා. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන කරුණු හතරක් දේශනා කරනවා. ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දිනු කර ගැනීම. එතකොට ශ්‍රද්ධාව බුදු ධම්ම සංඝ කියන තෙරුවන කිරී තියෙන ගෞරවය, ධර්මයේ පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. තවත් ඉදින් කියනවා නම් තමන් ආධ්‍යාත්මික ගමන යෑම සඳහා තියෙන විශ්වසනීයත්වය. ඒ වගේම ඒත් එක්ක ඇතිවන සිල්වන්ත බව සහ පරිත්‍යාග සීලීත්වය. ඊළඟ ප්‍රඥාව අපට කොටස් දෙකකට ගන්න පුළුවන්. ලෞකික ජීවිතයේහි සුගති ඉලක්ක කරගත්තු ප්‍රඥාව, කම්මස්සගත සම්මාදිට්ඨිය. ඊළඟ තව එක ගැඹුරට ගියාට පස්සේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක නිවනටත් කටයුතු කරන ආකාරය. එතකොට මෙන්න මේ වගේ ක්‍රමානුකූලව ටිකෙන් ටික බුදුදහම ගැඹුරට යනවා. ඔබ විශේෂයෙන්ම මේ වගේ රටක ඉන්න හැටියට ඔබ බොහෝ අධ්‍යාපනයේ දුරක් ආපු අය. අනේ නිසා ඔබ නිතර උත්සාහ කරන්න ඕන බුදුදහමේ තියෙන මේ ගැඹුරම තලයට යන්නට දැඩි උනන්දුවක් තියෙන්න ඕන. ඊට හේතුව තමයි මෙවැනි දුර ගමනක් ආපු අය හැටියට ඔබ ජීවිතේ වඩාත්ම ඉහළ තලයේ දෙයක් සාක්ෂාත් කරගන්නට නිතර උත්සාහ කරන අය. අනේදී අපි බුදුදහම ළඟදීත් උපරිම දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ කරුණු ඉහළටම තේරුම් ගන්නට. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේදී මහන්සියෙන් වැඩ කරන වගේම කල්යාණ මිත්‍රත්වයේ වැදගත් කාරණයක් සේ සඳහන් කරනවා. සුහද මිතුරන්. සිංහල සූත්‍රයේදීත් මේ කාරණේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. හොඳ හදවත් තියෙන මිතුරන්, අනුකම්පක මිතුරන්, ඒ වගේම අපට නිතර උදව් කරන, මෙලොවටත් පරලොවටත් අපට උපදෙස් දෙන යාළුවන් ආශ්‍රය කිරීම වැදගත් වෙනවා. එය මෙලොව ජීවිතය සාර්ථක කරගන්නත් හේතු වෙනවා. අන්න එහෙම හොඳ අය ඇසුරු කරන තරමට අපට අපේ ජීවිතය වඩාත්ම සඵල කරගන්නට අපට අවස්ථාව තියෙනවා. පින්තුනි බලන්න මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කල්යාණ මිත්‍රත්වයේ සුහඳ මිතුරන්ගේ ඇසුර වැදගත්කම දේශනා කරලා තියෙන විතරක් නෙවෙයි. ගැඹුරට ගියාට පස්සේ පේන දේ තමයි සුගතිගාමී වෙන්නත් මේ මිත්‍රත්වය අපට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමේදී තියෙන ප්‍රධාන කාරණා හතරේදී කල්යාණ මිත්‍රාශ්‍රයේ ප්‍රධාන සාධකයක් සේස්මතු වෙනවා. වරක් ආනන්ද මාහිමියන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි මේ ශාසනයෙහි භාගයක් වරඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා. භාගතුන් වහන්සේ හිදී දේශනා කරේ නැහැ ආනන්ද, එහෙම නෙවෙයි. සකල මේ විදම් බ්‍රහ්මචරියන් යදිදම් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා. මේ මුළු ශාසනය සමස්තෙම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියන කාරණය. එනිසා පින්තුනි අපට මේ ධර්ම දේශනාව තුළ මා විශේෂයෙන් අවධාරණය කරන්න කැමති කල්යාණ මිත්‍රයන්ගේ, සුහඳ මිතුරන්ගේ, යහපත් මිතුරන්ගේ තියෙන අගය. ඒ අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නටත්, පරලොව ජීවිතය සුගතිගාමී කරගන්නටත්, සංසාර දුකෙන් සපුරා නිදහස් වෙන්නට, සංසාර චක්‍රයෙන් ඉවත් වන්නටත් මෙන්න මේ මිත්‍රත්වය අපට උපකාරී වෙනවා. අනේ තින්දි පින්නතුනි මේ මිත්‍රත්වය අපට ලැබෙන්න හේතු වෙන ප්‍රධානතම දෙයක් තමයි අපේ සසර කලාව පින්කම ආනිසංස. විශේෂයෙන් වර්තමාන ජීවත් වෙන හැටියට ලෝකේින අපි හැමදෙනාම පාහේ කල්යාණ මිත්‍රත්වය ලබලා තියෙනවා. හැබැයි ඒ කල්යාණ මිත්‍රත්වයෙන් කොච්චර ප්‍රතිඵල ගන්නවාද කියන එක තීරණය වෙන්නේ අප අප තුල තියෙන බුද්ධිමත් බව අනුව, අප තුල තියෙන අවංක භාවය අනුව, අප තුල තියෙන සාවධාන ඇහුම්කන් දීම අනුව. බුද්ධිමත් වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන, ඒ වගේම සුවච ඇක්ටිව් ලිස්නින්, මෙන්න මේ කාරණා ටික තිබ්බොත් තමයි අපට කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධිමත් බව කියලා කියන්නේ අපි පොතපතක් කියෙව්වත්, කෙනෙක් ඇසුරු කළත්, දේශනයක් ඇහුවත්, අපි දක්ෂ වෙන්නට ඕනෙහි ගැඹුරුම තත්ත්වය ඉක්මනින්ම තේරුම් ගන්නට. ඇතැම් විට අපට එකපාර තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් අපි ඇසුරු කරන, දැනට ඇසුරු කරන අපේ සමීපයේ ඉන්න මිතුරන් හරහා අපට පුළුවන් කිසියම් දුරකට කල්‍යාණ මිත්‍රයන් ගැන වඩාත් ඉක්මනින් තේරුම් අරගෙන ඒ සම්පත්වලට, ඒ මානව සම්පත කෙරෙහි ළඟාවනට අපට අවස්ථාව තියෙනවා. අනෙහිදී අපි ධර්මයේ ගැඹුරම කාරණා තේරුම් ගන්නට මේ කල්‍යාණ මිත්‍රත්වය හරහා උත්සාහ ගන්නට ඕන. එහිදී අපට තියෙන්න ඕන දෙයක් තමයි සුවච බව කියන දේ. අධ්‍යාපනයෙන් ගත්තත්, ආධ්‍යාත්මික ජීවිතය ගත්තත්, ඒ දෙකම තියෙන, ඒ මාර්ග දෙකේම තියෙන ප්‍රධානතම මූලික ලක්ෂණයක් තමයි සුවච බව, සාවධාන ඇහුම්කන් දීම කියන කාරණය. ඔබේ දරුවෙක් ගත්තත්, ඒ දරුවන්ට උනත් මූලික වශයෙන් ඇති කරගත යුතු ස්කිල් එකක් තමයි, කුසලතාවයක් තමයි මේ සාවධාන ඇහුම්කන් දීමට දරුවන් හැකියතාක් හුරු කරවන්න. ඒකෙන් තමයි එයා කවදා හරි නිවැරදි දහමක් කරා පැමිණෙන්නට හේතු වන මූලික කාරණය. ඊළඟ කාරණය තමයි අපට මිත්‍රත්වය ලැබෙන අවස්ථාවේදී අපේ දක්ෂවේක තීරු ගන්නා වගේම ඒ අය මිතුරන් හිටියට පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා කාරණා තුනක් සඳහන් වෙනවා. කල්යාණ මිත්‍රත්වයන් තියෙන්නට ඕන, ඒ කල්යාණ මිත්‍රත්වය සහාය කොට ඉන්නට ඕන, නැත්නම් ඕන් අපි මිතුරු කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම කල්යාණ සම්පවංකතා, ඔවුන් කෙරෙහි අපේ දෙසවන් යොමු කරන්නට ඕන, දෙසවන් නවන්නට ඕන. මෙන්න මේ තුලින් තමයි මේ අපේ අධ්‍යාත්මික ගමන තීරණය වෙන්නේ. අධ්‍යාත්මික වශයෙන් අපි කොයිතරම් දුරක් යනවාද කියන කාරණයට හේතු වෙන්නේ මෙන්න මේ මිත්‍රත්වය. ඒ වගේම පින්වත්නි අපි අවංක වෙන්නට ඕන. නිතරම ඇසුරු කරනකොට එක අතකින් බුද්ධිමත් වෙනා වගේම අනිත් අතින් අවංක වෙන්නට ඕන. මොකක්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියලා කියන්නේ සැබවින්ම අපට මේ ධම්මගේ ඉදිරියට යන්න තියෙන ඌමනාව පේන්නට ඕනේ ඇයට. අනිත් අතින් අප තුලත් කිසියම් ගුණයක් මේ මොහොතේ තියෙන්නට ඕන. අපි දන්නවා ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමයි ඉහෙළම කල්‍යාණ මිත්‍රයන්. උන්වහන්සේලාට අපේ ප්‍රඥාව හොඳට පේනවා. අපේ ළඟ ගුණයක් නොතිබ්බත් උන්වහන්සේලා මහා කරුණාවෙන් අපිව හොයාගෙනවිල්ලා අපේ බුද්ධි මට්ටමට අපට උදව් කරනවා. බෝසත්වරුත් කිසියම් ප්‍රමාණිකින් අපට උදව් කරනවා. නමුත් අපට සාමාන්‍ය ජීවිතයේ හමු වෙන මිතුරන්ගෙන් ප්‍රයෝජන ගන්න නම් අපේ ළඟ කිසියම් ගුණයක් ප්‍රකට වෙන්නට ඕන. විශේෂයෙන් පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, අවංක බව ආදී ගුණාංග අප තුළ කිසියම් ප්‍රමාණයකින් ප්‍රකට වුණොත් තමයි එයට උනත් අපට උදව්වක් කරලා අපි විහිළු තලයකට ගන්නට පුළුවන්කම තියෙන්නේ. යතරත් පින්තුනේ පරිත්‍යාගශීලීත්වය අවංකව දන් දීම කියන කාරණේ. ඒකින් කියන්නේ හුඟක් දේවල් දීම නෙවෙයි මේ කියන්නේ. අපේ හිතේ පරිත්‍යාගශීලීත්වය කියන එක නිතර තියෙන්නට ඕන. යමක් අත්හරින්න පුළුවන් මානසිකත්වය අනිත් කෙනාට පේන්නට ඕන. මේක පින්තුනි ඊටාම වැදගත් ලක්ෂණයක්. දැන් වේලාම සූත්‍රය වැනි සූත්‍රවලදී මේක ප්‍රකට වෙනවා. නියම දහම් පණිවිඩය ලැබෙන්නේ දන් දෙනාට කෙනාට කියලා. ඒ වගේම දානෙ නිකනුත් නෙවෙයි ඒක මනවින් දෙන්නට ඕන. සක්කච්ඡන් දානන්දේති, සාත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, අනපවිද්දන් දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති. මනවින් සකසල දන් දීම, දෑතින් දන් දීම, ගෞරවයෙන් දන් දීම, නිතර නිතර දන් දීම, ඒ වගේම කම්පලදා දන් දීම කියන මෙන්න මේ ලක්ෂණ වලින් දන් දීමෙන් අපට ලැබෙන එක සුවිශේෂ ලක්ෂණයක් ප්‍රතිලාභයක් තමයි අපට කල්යාණ මිත්‍රයන් සමීප වෙලා ඕන් වෙතින් සැබෑ දහම් පණිවිඩය අහනටත් ඒ අහන දහම් පදයට අපේ හිත නැඹුරුවන්නටත් හේතු වන ප්‍රධානතම කාරණයක් විදිහට මෙන්න මේ දානය පරිත්‍යාගය දහම තුල සඳහන් වෙනවා. අපේ ආධ්‍යාත්මික ගමන මගට පින්නතුනි හරියට ලැබෙන සූර්යාලෝකය වගේ තමයි. නැත්තං ඒ සූර්යාලෝකයේ පහළ වෙන කලින් තියෙන අරුණෝදය වගේ තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. අවිජ්ජාවෙන සූත්‍ර වේලදී සඳහන් වෙන විදිහට හරියට කන්දක් මුදුනට වහින වැස්සක් වගේ. කන්දකට වැස්සක් වහිනකොට ඒ වටා ප්‍රදේශෙම සස්ත්‍රීක වෙලා කුඩා දිය ඇලවල්, ලොකු දිය ඇලවල් සම්පූර්ණ වෙලා පිරීලා ගංගා පිරීලා ප්‍රදේශෙම සස්ත්‍රීක වෙනා වගේ අපේ ජීවිතයේට කල්‍යාණ මිත්‍රත්වය නැමැති වර්ෂාව නැත්නම් ආලෝකය ලැබෙනකොට අපේ සමස්ත ජීවිතයම සස්ත්‍රීක වෙනවා, ආලෝකවත් වෙනවා. අන්නේම පුළුවන්කම තියෙන්නේ මේ අපේ ළඟ තියෙන ගුණාංගයේ පරිත්‍යාගශීලීත්වය, කායික වාචික සංවරය, බුද්ධිමත් බව, සෝච බව සහ විශේෂයෙන්ම අවංක බව කියන කාරණය. පින්වතුනි මේ හැම කාරණයක්ම වැදගත් වෙනවා. ඔබ මතක තියාගත්තොත් ඔබට මේ හැම කාරණයක්ම හුඟක් දුරට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. මෙන්න මේ අවංක බව කියන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් අපි අවංක කියන්නේ තමන් කතා කරන වචනයට අනුව ජීවිතය ගත කිරීම කියන එක. නමුත් ඊටත් වඩා ගැඹුරට ගියාට පස්සේ පේන දේ තමයි විශේෂයෙන් ආධ්‍යාත්මික ගමනකට අපි ප්‍රවේශ වුණාට පස්සේ අපි කරන හැම දෙයක්ම අවංකව කරන්නට වෙනවා. තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න දුරු වෙන විදියට කැපවීමකින් අපි එක කරන්න ඕන. භාගතුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කිරීම ආරම්භයේදීම දේශනා කළේ එකයි, ඒතු විඤ්ඤූ පුරිසෝ අසටෝ අමායාවේ න වංකජාතෝ කියලා කර්ණාටකය දේශනා කරනවා. කපටි නොවන, අවංක වන, නුවණැති අයට මේ ධර්ම වෙත එන්නට කියලා උන්වහන්සේ විවෘත ප්‍රකාශයක් සිදු කළා. අන්න එතෙන්දි මේ අසටෝ අමායාවි න වංකජාතෝ කියන කාරණය. කපටි නොවි, මායාකාරී නොවි, වංක නොවි, නැත්නම් අවංකව මේ ධහම වෙත පිවිසෙන්නට ඕන. එහෙම වුණු කෙනාට තමයි මේ ධහමෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණ තියෙනකොට අපට තියෙන සුවිශේෂ වාසිය තමයි එදා බුද්ධ කාලේ නම් මේ සද්ධර්මයේ ලැබුණේ සුතමේ ඥාන විදියට දසවන් වලින් සම්මුඛී අසා දැන ගැනීමෙන්ම පමණයි බොහෝ විට මේ ධර්මය අපට ලැබුණේ. නමුත් වර්තමානයේ පින්නතුනේ අපි හුඟක් වාසනාවන්තයි අපට තියෙන නව තාක්ෂණය, ඒ වගේම අලුත් උපකරණ මේවා භාවිත කරලා අපට ලෝකේ ඕනෑම කල්යාණ මිත්‍රයේ අපේ ළඟට, අපේ සමීපයට, අපේ ජංගම දුරකථනයට නැත්නම් අපේ පරිගණකයේ වෙත කැඳවා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. ජීවත් වෙන විතරක් නෙවෙයි මිය ගිහිපු අයගේ දේශනා අහන්නට, ඒ ලැබු පොතපත කියවන්නට අපට අද හුඟක් පහසුකම් තියෙන කාලයක අපි ඉන්නේ. ඒ නිසා අපට හුඟක් කාලය තුර කරගන්න පුළුවන් හුඟක් ඉක්මනින් ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යන්නට මේ කාරණා අපට හේතු වෙනවා. එතකොට පින්වතුනි මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය අපට ලැබෙනකොට අපට ලැබෙන දේ තමයි සද්ධර්මය. එතකොට සද්ධර්මය ලැබෙනකොට අපට ලැබෙන්නේ සම්මා දිට්ඨිය. අන්නේ සම්මා දිට්ඨිය අනුව තමයි මේ අපේ ගමන් මඟ, අනුපූර්ව ගමන් මාර්ගයේ කොයිතරම් ඉදිරි ගමනක් අපට යන්නට පුළුවන්ද කියලා තීරණය වන්නේ. එතකොට කල්යාණ මිත්‍රත්වය කියන එක බාහිර සාධකයක්. ඒ වගේ මේ සාධකය තුලින් අපිට ධර්ම ශ්‍රවණියත් බාහිර සාධකයක් විදිහට ලැබෙනවා. ඒ දෙක අපිට බාහිරින් ලැබෙනකොට අප තුල කාරණා දෙකක් අපි උපදවා ගන්නට ඕන. එකක් තමයි යෝනිසෝ මනසිකාරය, අනික ධම්මානුධම්ම පටිපදාව. මෙන්න මේ කරුණු හතර එක අතකින් සෝතාපට්ටි අංග විදියට, තවත් පැත්තකින් පඤ්ඤා උද්දීකර ධර්මයන් හැටියට ධර්මය තුල පැහැදිලි කරනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණේ. එතන කාරණා දෙකක් බාහිරින් ලැබෙනවා. කාරණා දෙකක් තමන් තුළ දිනු කරගන්නට ඕන. මෙන්න මේ හරහා ලැබෙන දිනුව තමයි අපේ සමස්ත ආධ්‍යාත්මික දිනුව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා දිට්ඨියට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි පරතෝ ගෝසියත්, යෝනිසෝ මනසිකාරයත් කියන කාරණේ. දසවන් වලට ධර්මය ශ්‍රවණය කිරීම සහ ඒ අහන දහම අනුව නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියන කාරණා. එතන මෙන්න මේ හරහා සම්මා දිට්ඨිය ලැබෙනකොට අපි එකතකින් අර ව්‍යග්ගපජ්ජ සූත්‍රය සඳහන් කරපු විදිහට මෙලව ජීවිතය සඵල කරගන්න අපි උත්සාහ කරනවා. කොහොමද? අපි මහන්සියෙන් වැඩ කරලා අධ්‍යාපනයෙන් සහ ආර්ථිකයෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා. හැබැයි ඒදී අපි මහන්සියෙන් කළාට අපි නිතරම ධම්මිකේහි ධම්මලද්දේහි කියන නිර්ණායකය මත ඒ කඩේම තුල ඉඳලා තමයි අපි මේ සියලුම සාර්ථකත්වය ලබා ගන්නෙ. ඒ වගේම කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා තමන්ට ලැබෙන ධනය ආදායමට සරලන විදියට වියපෑදම් කරනවා. මෙන්න මේක ලැබිලා අපි තවදුරටත් ඉදිරියට යනවා. අපි දන්නම අපට මෙල ජීවිතය විතරක් නෙවෙයි අපි සසර ජීවිතයක් ගත කරන අය අන්නේ අය හැටියට අපට සසර ජීවිතය සුවපත් වෙන දෙයක් ඕන කියන පදනමෙන් අපි කම්මසගත සම්මාදිට්ඨියේ පිහිටලා. සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රඥාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අත්තිබෙක්කවේ සම්මාදිට්ඨි, සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කාරණය. උපදි සම්පත් ලබා දෙන පිනට බර වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. නැත්නම් කම්මසගත සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. එතකොට අපේ හිත මුල් වෙලා කරන දේවල්ට අනුව හිතේ ස්වභාවයට අනුරූපව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය ලැබෙනකොට අපි හැකිතාක් දුරට සම්බපාපස්සකරණම් කියපු විදියට අකුසලෙ මෙදෙනට කුසලයේ දිනු කරගන්නට උත්සාහ කරනවා. මේක තමයි අපිට මුලින්ම ලැබෙන ප්‍රතිලාභය, ප්‍රතිඵලය. මෙහි ප්‍රතිඵලයේ විදියට අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය හැකිතාක් දිනු කරනවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා සඳහන් කරනවා. දානයත්, පංචශීලයත්, මෛත්‍රී සහගත බවත්, මෙන්න මේ තුන දිනු කර ගැනීම අපට සුගතිය තහවුරු කරගන්නට අපට උපකාරයක් වෙනවා. පින්නතුනි අපේ ජීවත් වෙන අය හැටියට කොයි මොහොතේ අපේ ජීවිත නිවාටපත් වේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා අපි හැම වෙලාවෙදීම අපේ හිතගෙන සැලකිලිමත් වෙන්නට ඕන. තමන්ට තියෙන දැඩි ලෝභය සහ දැඩි අමනාපය කියන මේ කරුණු දෙක අඩු වෙන විදියට අපේ ජීවන චර්යාව අපි සකසා ගන්නට ඕන. ඒ සඳහා එකතකින් පරිත්‍යාග ශීලීත්වය, අනිත් අතින් පංච ශීලයන්, ඊළඟට මෛත්‍රී භාවනාවත් හැකිතාක දුරට පුහුණු කරන්න ඕන. මේකෙන් අපේ තියෙන කෙලෙස් වල දැඩි නීවරණ ගතිය අපට කිසියම් දුරකට සමනය කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි ශ්‍රද්ධාව දිනු කරගත්වතින් අපට අපේ ජීවිතයේ සුගතිය කියන එක අපට හැකිතාක් දුරට පදනම දාගන්න පුළුවන්කම තියෙනවා. මහානාම සූත්‍රවල දැක්වෙන ලක්ෂණයක් තමයි මේ මහානාම සාක්‍යා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මේ සසර ජීවිතයේ දුගතිගාමී නොවේ සුගතිගාමී වෙන ස්වභාවය ගැන උන්වහන්සේගෙන් ප්‍රශ්න කරපු වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කළේ ශ්‍රද්ධා, සීල, සෘත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ කරුණු දිනු කරගෙන තිබීම සුගතියේ තහවුරු කරගන්නට හේතුවක් වෙනවා කියලා. නිසා මෙන්න මේ පදනම අපේ ජීවිතවල අනිවාර්යයෙන්ම අපි තියාගන්නට ඕන. ඇතැම් විට අපි ලොකු පින්කම් කරනවා, ලොකු පරිත්‍යාගයන් කරලා තියෙනවා. ඒ උනස් සමහර විට අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා එක ගැන සමහර විට අපට විශ්වාසයක් නැහැ. නමුත් පින්වත්නි, විශේෂයෙන් ඔබ වැනි අය නිතර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන, දහමට කැමැත්ත, ධර්ම ශ්‍රවණය කරන හැටියට මෙන්න මේ ලක්ෂණය ඔබේ තුල තියෙනට ඕන අනිවාර්යයෙන්ම. නිතරම තමා මේ දේවල් අත්හැරලා යන කෙනෙක් බව තීරණය කරගෙන හැකිතා කිතෙහි අත්හැරීම හුරු කරගන්නට ඕන. ඒ වගේම පංචශීලය තුල උපරිම ලෙසින් උත්සාහ කරන්නට ඕන. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර සිහිපත් වෙන විදියට මේ ධර්ම ප්‍රතිපදාව තුල අපි කාලය ගත කරන්නට ඕන. පංචශීලයේ සඳහන් කරලා තියෙන්නේ අපි සමාජාචාරික ශික්ෂා විදියට, නැත්නම් අපේ විනයවත් ජීවිතයක තියෙන පදනම විදියට ඒ අපට බෙහෙවීම හේතු වෙනවා. ඒතර මේත් එක පිනොතින අපට මනසක ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මේ කෙලෙස් අඩුවීමත් එක්ක තමන්ටම මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව වටහා ගන්නට පුළුවන්. ඒත් එක තමා වේගෙන් මේ ආධ්‍යාත්මික ගමන මාගෙ ඉදිරියට යනටත් තමන්ට අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව තමන්ටම දැනගන්නට පුළුවන්. එතකොට කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා අපි ඉදිරියට යනකොට අපට පුළුවන් සම්මාදිට්ඨියංග සම්පූර්ණ කරලා විශේෂයෙන්ම ධ්‍යාන මට්ටම දක්වා, නැත්තම් සම්මා සමාධිය දක්වා හිත දිනු කරගන්නටත්, ඒ තුළින් නීවරණ දුර වෙන මට්ටමට සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මට්ටම, නීවරණ දුර වෙන මට්ටමේ විමුක්තියට අපට පත් වෙන්නට පුළුවන්. මෙන්න මේක තමයි අනුපූර ප්‍රතිපදාවේ කිසියම් දුරක් අපට සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාව. දැන් මේ කතාවේදී තමයි භාගතුන් වහන්සේ දාන කතා, සීල කතා, සග්ග කතා කියන මෙන්න මේ අනුපූර ප්‍රතිපදාව දේශනාවල අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මය ලැබෙනකොට අපි සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. එයින් අපට ලැබෙන මුල් පදනම තමයි කම්මසකතා සම්මාදිට්ඨිය, කර්මය සසර ගැන අවබෝධයක් ලැබිලා සුගතියට යන්නට අපි අවශ්‍ය ආධ්‍යාත්මික පදනම සකස් කරගන්නවා. එතනින් නොනවතී තවදුරටත් අපි යනකොට අත්‍යවේකවේ සම්මාදිට්ඨි අරියා අනාස්සවා ලෝකෝත්තරා මග්ගංගා කියපු විදියට ආරේ වූ, අනාස්ර වූ, ලෝකෝත්තර වූ, ආරස්ත්‍රාංගික මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනවා, ආර්ය සම්මාදිට්ඨිය කියනවා, චතුසත්‍ය සම්මාදිට්ඨිය කියනවා. මේ වගේ විවිධ නම් වලින් සඳහන් වෙනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ දෙවැනි පදනම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මේ හතර ගැන තියෙන අවබෝධයට තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේක අපි මුලදී ඥානයක් විදියට, සුතමේ පඤ්ඤා විදියට අසා දැනගන්නවා. ඊට පස්සේ ඒක නිතර නිතර මෙනෙහි කිරීම වශයෙන් අපේ චින්තාමය ප්‍රඥාව දිනු කරනවා. ඒ වගේම සමති දර්ශනා භාවනා දිනු කිරීම විදියට, භාවනාමය පඤ්ඤා විදියට තවදුරටත් අපි දිනු කරනවා. එතකොට පින්නොතුනේ සමාධිත්වයේ මුල් පියවර තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අසා දැන ගැනීම, සත්‍ය ඥානයක් විදියට. ඊළඟට අපට ලැබෙන ප්‍රතිපදාව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨාන කියලා කියන්නේ. නැත්නම් ආරෂ්ඨික මාර්ගයේ තියෙන අංගයක් විදියට තියෙන සතිමත් බව. අනේ සතිමත් භවයේදී පිනතුනේ ඔබ සතර සතිපට්ඨානය හොඳට අධ්‍යයනය කරලා තියෙනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් වැදගත් කාරණයක් තියෙනවා. ඒ සතිපට්ඨානේ ආරම්භ වුනේ චතුරාර්ය සත්‍ය ගැන සුතමේ ඥාණයෙන්. සුතමේ ඥාණයෙන් ආරම්භ කරපු සතර සතිපට්ඨානේ අවසන් වෙද්දී ධම්මානුපස්සනාවේදී පින්නතුනි අපි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර ප්‍රත්‍යක්ෂ කරනවා. ධම්මානුපස්සනාවේදීත් නැවත මේ හතර අපි නුවණින් මෙනෙහි කරන අවස්ථාවක් තියෙනවා. භාවනාවේ ප්‍රඥා විදියට. එතකොට මේ හතරම තමයි පින්නතුනි දුක පිරිසිදු දැනගන්නට, සමුදය ප්‍රහිණ කරන්නට, නිරෝධය සාක්ෂාත් කරන්නට, මාර්ගය වඩන්නට අපට හේතු වන්නේ. එතන මෙන්න මේ කාරණා තුනෙන් කාරණා වලින් ඉදිරියට යනකොට අපේ ජීවිතය එන්නෙන්නම දහම තුලින් අපි දිනු වෙනවා. ඒ වගේම අපේ කෙලෙස් අඩු වෙන ආකාරය අපට දැක ගන්න පුළුවන්. කලින් තිමිච්ච දැඩි ලෝභය ටිකෙන් ටික අඩු වෙන ආකාරය අපට පේනවා. ඒ වගේම අනිත් අය සමග තියෙන අමනාපකම් දුරු වෙන ආකාරය අපට පේනවා. ඒ වගේමයි කලින් බාහිර ලෝකයට නැඹුරු වෙච්ච අපි ටිකෙන් ටික අපේ අභ්‍යන්තරය වෙත තම අවධානය යොමු කරන ආකාරය අපට පේනවා. වෙනද අපි අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් අරමුණක් ගන්නකොටම බාහිරට නැඹුරු වෙච්ච අපි දැන් ටිකෙන් ටික එකකින් මිදිලා අපි අභ්‍යන්තරයේ වෙත නැඹුරු වෙමින් ඉන්නේ. අන්නේ ප්‍රතිඵලයක් විදියට විශේෂයෙන් අපි මේ ප්‍රඥාව සහ අවිද්‍යාව කියන දෙකේ වෙනස හොඳට දැනගන්නට ඕන. අවිද්‍යාව කියලා කියන්නේ ඇහැට රූපයක් පේන අවස්ථාවේදී බාහිරට නැඹුරු වෙලින ස්වභාවය. මේකට භවය කියලාත් කියනවා. ඒ අවිද්‍යාව නිසා තමයි භවය හටගන්නේ. එතකොට ඇහැට පේන රූපයේ මේ වෙලාවේ තියෙන දෙයක් විදියට අපට අවිද්‍යාව තිබුණොත් අපි බාහිර ලෝකයේ තුල ජීවත් වෙන්නේ අපි භවයේ තුල, අපි කර්ම භවයේ තුල පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර රැස් කරමින් ඉන්නේ. එතකොට මේ වෙලාවේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු නිරුද්ධ වෙච්ච මොහොතක, ඊට සල්ප මොහොතකට කලින් ගත්තු මේ අරමුණු නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන මට්ටමින් තමා මේක තේරුම් ගනි කියලා ගත්තොතින් තමන් බාහිරින් ඉක්මනින්ම මිදිලා තමන් අභ්‍යන්තරයේ වෙත නැඹුරු වෙනවා, ප්‍රඥාව වෙත එනවා. අවිද්‍යාවේ ඉඳලා ප්‍රඥාව කරා එනවා කියලා කියන්නේ අර ස්පර්ශ සමුදයන්ති හිටපු අපි ස්පර්ශ නිරෝධය වෙත නැඹුරු වීම. මෙන්න මෙතෙන්ට තමයි අපි ටිකෙන් ටික හිත ගැඹුරට ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා ස්පර්ශ සමුදයේ අන්තී නපට ස්පර්ශ නිරෝධය කරන්නටයි බාහකඳුන් වහන්සේ ධර්ම දේශනා කළේ. නාම රූප දෙක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ වුණත් අපි අවිද්‍යාසහගත මනසට ඒක නිරුද්ධ වෙලා නැහැ. ඒක තාමත් ඇති දෙයක් හැටියට අපි අවිද්‍යාවෙන් ගන්නවා. ගන්න නිසා භවය හැදිලා අපි සංසාර චක්‍රයේ ඉන්නවා. අන්න ඒකෙන් මිදෙන්න නම් මේ නිරුද්ධ වෙච්ච ලෝකයේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට නුවණින් දැකීම සහ ඒ දකින වර්තමාන මනෝවිඥානයත් තත්ත විපස්සති කියපු විදියට ඒ මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්නට ඕන. පින්නතුනි අපි අතීත වර්තමාන අනාගත කියන කාරණා තුනක් ගැන අපි නිතර සාකච්ඡා කරනවා. අතීතයේ නිරුද්ධ වෙලා ගිහිල්ලා අනාගතයේ තමයි ඇවිල්ලා නැහැ. අපි වර්තමානයේ තුල ජීවත් වෙන්න ඕන කියලා තමයි අපි බොහෝ වෙලට හිතන්නේ. ධර්මයේ කියලා කියන්නේ වර්තමානයේ තුල මේ දැන් පේන හැෙන දේවල් තුල හිත තියාගන්න ඕන කියලා තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ. මේ වර්තමාන නැත්නම් වර්තමාන කියන පදයේ පින්නතුනි බුදුදහම තුල වචනයක් විදිහට දැක්වෙන්නේ නැහැ. මේක ඊටාම වැදගත් කාරණයක්. දැන් මජ්ජේ සූත්‍රය ගත්තත් අතීත එක්කන්තයක්, අනාගත එක්කන්තයක්, පච්චුප්පන්නේ මැද විදිහට දක්වනවා. අපි අද විවහාර කරන වර්තමාන කියන එක අපට පාලි ග්‍රන්ථවල දක්න ලැබෙන ව්‍යාකරණ ග්‍රන්ථ ලියනකොට බුදුදහම තුල මේ වර්තමාන කියන වචනේ භාවිත වෙන්නේ නැහැ. නමුත් ඒ අදහස අපට ගන්නට පුළුවන්. සැබෑ ලෙසම වර්තමානයේ කියලා වෙන්නට ඕන පින්නතුනි පච්චුප්පන්න කියන වචනය බුදුදහම තුල පච්චුප්පන්න කියන වචනයයි දේශනා කරන්නේ. ප්‍රත්‍යෝත්පන්න බව, ප්‍රත්‍යයෙන් හටගත්තු බව දකින වෙලාව තමයි සැබෑ ලෙසම වර්තමානයි කියලා කියන්නේ. දුර අපි අතීතතරුණා සීකරත් ගැටලුවක් නැහැ, අනාගතතරුණා සීපත් කරත් ගැටලුවක් නැහැ. ඒ ප්‍රත්‍යුත්පන්න බව දකිනවා නම් ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං නොහෝති කියන මේ පටිච්චසමුප්පාද න්‍යාය තුල ඉඳගෙන හේතුඵල ධහමේ ඇතිවීම නැතිවීම අපි දකිනවා නම් අන්නේ දකින මොහොත තමයි ප්‍රත්‍යුත්පන්නය කියලා කියන්නේ. අන්නේ දකින මොහොත තමයි සැබෑ ලෙසම වර්තමාන ජීවත් වීම කියලා කියන්නේ. එතකොට ඒ වර්තමාන ජීවත් වීම අර බාහිර තියෙන රූපෙට නැඹුරු වෙලා ඉන්න එකක් නෙවෙයි. ඒ රූපයත් නිරුද්ධ වෙච්ච බව නෝනින් දකින එක. අතීතයේ දෙයක් සිහි කළත් අපි කොයි මොහොතක පිනතුන් රූපයක් සිහි කළත් අපි සිහි කරන්නේ නිරුද්ධ වෙච්ච රූපය. දැන්ට තියෙන රූපය නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. ඊට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූපයක් අපි නිතරම අතීතයන්ති අපි ඉන්නේ. ඒ වගේම අනාගතයට එන්න තියෙන රූපයක් වුණත් අපි අතීතය සමග සංසඳලා තමයි අපි ඒක සිහිපත් කරන්නේ. එතකොට අපට ඒ රූපේ නිරුද්ධ වෙච්ච එකක් තමයි මේ වෙලාවේ මනසින් නගා ගන්න දෙයක් කියලා දැක්කොතින් අපට රූපය අන්තිනුත් නිදහස් වෙන්න පුළුවන්. ඒ තුලින්ම අපට අනිත් පැත්තෙන් ඒක සිහි කරන නාමය අන්තය නැත්තම් චිතචෛතසික ටිකේ අපි අනිත්‍යතාවය බැලුවොත් එතනම නුවණින් විපස්සනා කරොතින් අපට නාමය අන්තිනුත් නිදහස් වෙන්න පුළුවන්. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සා චිත්තතේ ජටං කියන්නේ මෙන්න මෙතෙන්ට. නාම රූප කිනාන්ත දෙකෙම දුර වෙලා මේ පටිගේ නැත්තං ස්පර්ශයත් නිරුද්ධ වෙච්ච බව නුවණින් දැක්කොතින් මෙන්න මෙතනින් තමයි සම්පූර්ණ මේ සංසාර ගැටලුවෙන් අභ්‍යන්තර බාහිර තියෙන ගැටලුවෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. අනේ නිදහස් වෙන්නට පුළුවන් ආකාරය සුතිමේ ඥාණයෙන් අසා දැනගෙන දැනගත්තු පමණට අපට ඒ ගැන විශ්වාසය ඇති වුණා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට දුක හටගන්නේ අවිද්‍යාසගතව ඉන්න මොහොතේ බාහිරට නැඹුරු වෙලා ඒ නිදහස් වෙන නම් මේක නිරෝධය දකින්න ඕන කියන පදනම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය නුනින් දැකීම කියන අවබෝධයටපත් වෙලා අන්න ඒ ගැන විශ්වාසයක් අපි ඇති කරගත්තනම් ඒ ඇති කරගත්තු පමණට අපට අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනසක් දැක ගන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි මේ දුකේ නිදහස් වෙන මාවත අපි අප අභියස පැන වෙනවා නිර්මාණය වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි උජුකෝ නාමසෝ මග්ගෝ අබේහ නාම සාදිසා කියපු විදිහට මේ ඍජු මාවත ආරස්නගික මාර්ගයේ අපට හඳුනා ගන්නට පුළුවන්. අපි කරන සියලුම කටයුතු සියලුම දේවල් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ කරුණුවට අනුගතව අපි කළමනාකරණය කරගන්නට අපි නිරතුරුව උත්සාහ ගන්නවා. එපමණට අපට සම්මා ඥාන සම්මා විමුක්ති තුරට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපට ඒකාතිකින් ඥානයක් ලැබෙනවා. අනිත් අතින් මේ ධහම තුල ඉන්න පමණට ඒකාතිකින් දැඩි ලෝභය හා ද්වේෂය දුරු වෙනවා. අනිත් අතින් කාමච්ඡන්ද ආදී නිවරණයටපත් වෙනවා. තව දුරටත් යනකොට සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ක්‍රමානුකූලව අපට දුරු කරන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ මගේ ඉන්න පමණට අපට අපි ඒකාතිකින් ලෝකෝත්තර දර්ශනයකින් කෙලෙස් නිවීම වෙත සමීප වෙන ගමන් අනිත් අතින් අපේ සුගතිය අපි අනිවාර්යයෙන් ස්ථාවර කරගෙන ඉන්න අතරේදී අපේ මෙලෝ ජීවිතයත් අපේ යහළු මිත්‍රාදීන් සමග සුහදව ගත කරන අය බාටපත් වෙනවා. මේ ධහම තුල ඉන්න කෙනෙකුට ඔහුගේ සදාචාරවත් ජීවිතයේ ඉහළම මට්ටමෙම ඔහු පාත්ව ගන්නවා. සමාජගත ජීවිතයේ මූලික පදනම තමයි පංචශීලය කියලා කියන්නේ. එනිසා ඔබ සමාජය තුළ ඉතාම ගෞරවනීය කෙනෙක් ඉදිරියට කැමති නම් එක අතකින් පරිත්‍යාගශීලී වෙන්න අනිත් අතින් හැකිතාක් දුරට පංචශීල ආරක්ෂා කරන්න. මේක තමයි අපට තියෙන නිර්භය මාවත. අභයන්දේති අවේරන්දේති අභ්‍යාපජ්ජන්දේති කියලා සඳහන් කරනවා. නිර්භයතාවයේ අභයදානයේ මෛත්‍රිය ලෝකයට ප්‍රදානය කිරීමක් තමයි පංචශීල ආරක්ෂා කිරීම කියලා කියන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ කරුණ ටික තමයි අප මූලික වශයෙන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට අපේ ළඟ සත්පුරුෂකම් තියෙනකොට ගුණාංග තියෙනකොට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට මෙලොව ජීවිතය සඵල කරගන්න ආකාරයත්, මරණින් මතු ජීවිත සුගතිගාමී කරගන්න ආකාරයත්, දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධය ලැබිලා ආරස්නංගික මාර්ගයට ප්‍රවේශ වීමත් කියන මේ කාරණා අපට මුණගැහෙනවා. ඒ මුණගැහිම තුලින් අපි ලෝකයේ බාහිරට නැඹුරු වෙන ගතිය, බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා තමන්ටම තමන් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නවා. අදාපේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ බාහිර බඩමුට්ටු, දේපල, ඥාතීන්, දරුවන් මත. හැබැයි අපි බුදුදහම තුල රැකවරණේ ලබනවා කියලා කියන්නේ අත්ථ දීපා භික්ඛ විහෙත අත්ථ සරණා නාඤ්ඤ සරණා, ධම්ම දීපා භික්ඛ විහෙත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියන විදිහට තමන්ගේ හිත තමන් පිළිසරණක් කරගන්න, ධර්මයේ පිළිසරණක් කරගන්න. කොහොමද තමන්ව ධර්මයේ පිළිසරණ කරගන්නේ? මේ ධර්මය අසා දැනගෙන හැකිතාක් දුරට සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. ජීවිතේ වඩාත්ම සතුටින් ගත කරන්න කැමතිනම්, දිනෙන් දින සතුට වැඩි වෙන මාර්ගයක ඉන්න කැමතිනම්, පින්තුනේ ආරස්තංගික මාර්ගය තමයි ඊටම ආවත. මග්ග සංයුත්තේ සූත්‍රයක් එනවා, බ්‍රාහ්මණ සූත්‍රය කියලා. එක්තරා බ්‍රාහ්මණයෙක් ලස්සන අලංකාරවත් රථයක නැගල ගමනක් යනවා. මේක ස්වාමීන් වහන්සේලා දකිනවා. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. සුදු අස්වැයන් යොදපු, සුදු රෙදි භාණ්ඩ ආදියෙන් අලංකාර වෙච්ච ඉතාම ලස්සන අලංකාරවත් වටිනා වාහනයක්. මෙන්න මේක සඳහන් කරපු විදිහට භාගතුන් වහන්සේ සඳහන් කරේ මේ ශාසනයේ තියෙනවා ධර්ම ඥානයක්, බ්‍රහ්ම ඥානයක්, අනුත්තර සංග්‍රාම විජය, යුද ජයග්‍රහණය. ඒ මොකද්ද? මේ ශාසනයේ තියෙන ලස්සන රතිය තමයි, විජයග්‍රහණය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වාසය කිරීම. තමන් කුමන සිතුවිල්ලක් හිතුවත් ඒ සිතුවිල්ල සම්මා සංකල්පයක් වෙන්නට ඕන, සම්මා සංකප්පේ වෙන්නට ඕන. අපි ධනයක් උපයනවා නම් ඒක සම්මා ආජීවයේ වෙන්නට ඕන. අපි හිත එකඟ කරගන්නවා නම් ඒක සම්මා සමාධිය. හිතේ සිහියෙන් ඉන්නවා නම් සම්මා සතිය. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය. වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව. යමක් කායිකව කරනවා නම් ඒක සම්මා කම්මන්තය. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය. පිනුතුනි බලන්න, අපේ ජීවිතයේ සාර්ථක වුණා කියන්නේ අපට ඇත්තටම කල්යාණ මිත්‍රාස්යෙන් ධර්මයේ ලැබුණා කියන එක. ධර්මයේ ලැබුණ බවට තියෙන සංකේතය තමයි ආරයස්සනික මාර්ගය තුල වාසය කිරීම. බලන්න පිනුතුනි, ඔබට ඔබ කාලයක් ආධ්‍යාත්මික ජීවිතයේ ගත කරන අය, ඔබට බලන්න දවසට කී වතාවක් නම් මේ ආරසිංහ මාර්ගය මතක් වෙලා තියෙනවද කියලා. ඒ කාරණා මතක් නොවුනත් ඊට අදාළ කරුණ සමග ඔබ දවසට කොච්චර වාරයක් ජීවත් වුණාද, ජීවත් වෙනවාද කියලා අවංකව බලන්න. මෙන්න මේක තමයි ඔබට ඔබේ ජීවිතය ආධ්‍යාත්මික මගට නැඹුරුනාද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ලක්ෂණය. මේ උපරිමය තමයි සමථ විදර්ශනා කියන කාරණා දෙක. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. තමන් දවසට කොයිතරම් කාලයක් සමථ විදර්ශනා සඳහා නැඹුරු කරනවාද කියන කාරණය. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤයා භාවේ තම්බා කියලා අභිඤ්ඤා සූත්‍රයේදී බුදුහාඳුර දේශනා කරන්නේ නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥානය භාවිත කරමින් යමක් වඩන්න තියෙනවා නම් ඒ වැඩි උතු ප්‍රධානතම දේ තමයි සමථය සහ විපස්සනා කියලා කියන්නේ. සතර සතිපට්ඨානය නැමැති පදනමේ ඉඳගෙන දවසට කොච්චර කාලයක් අපි එක අතකින් සමථයටත් අනිත් අතින් විදර්ශනාවටත් කාලය කැප කරනවාද කියන දේ තමයි සැබවින්ම අපි ආධ්‍යාත්මික ජීවිතයට තමන් පිවිසලා ඉනවාද කියලා බලන, තමන්ටම බලා ගන්න පුළුවන් ලක්ෂණ. ඉතින් එපමණට අපට විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කරා එන්නට පුළුවන් කමක් තියෙනවා. මේ දහම් මගේ හිටිය පමණට අපි කෙලෙසුන්ගෙන් හිත මිදෙන අතරේ ඒ කෙලෙසුන්ගේ මිදිච්ච ප්‍රමාණය අපටම දැක ගන්න පුළුවන්. වෙනදට වඩා තමන්ගේ ජීවිතේ වෙනසක් තමන්ට පේන ගන්නවා. වෙනද බාහිරින් සතුරු වෙන උත්සාහ කර අපි අපේම ජීවිතයේ සතුරු ලබන ක්‍රම අපි තේරුම් අරගෙන ඒ ඔස්සේ අපේ ජීවිතේ ඉදිරියට යනවා. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර දේවල් සමග ගනුදෙනු කිරීම හෝ ඒ යුතුයම් කිරීම නොකරනවා කියන එක නෙවෙයි. ගිහි පින්තුන් හැටියට ඔබට දරුව වෙනුවෙන් ඥාතීන් දෙමව්පියන් රැකිරක්ෂා ආදී වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් කරන්න ඕන. අපි ඒ දේ ඒ විදිහටම කරන අතරේදී අපි ඒ කිසිම දෙයකින් බාහිරින් නැවත ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ යුතුයම් විදිහට සිද්ධ කරන අතරේදී අපි දන්නවා අපට තියෙන එකම රැකවරණය තමයි ධර්මය කියලා. ඒ ධර්ම තුළ උපරිම අපේ ජීවිතය කළමනාකරණය කරගන්නවා. ධම්මං විනානත්ති පිතාච මාතා. ධර්මයේ හැරීට වඩා ඉහළින් ඉන්න සැබෑම අම්මා තාත්තා කෙනෙක් අපට නැහැ. අනේ නිසා සැබෑම රැකවරණය මේ ධර්මයේ කියන පදනමට ඇවිල්ලා ඒ ධර්ම තුළම අඛණ්ඩ වෙන්නට උත්සාහ කරනවා. ඒ තුළින් අපි ක්‍රමානුකූලව එකාතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සම්පූර්ණ කරන අතරේදී අනිත් අතින් අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරමින් විමුක්තිය විමුක්ති ඥාන කරා යන ගමනේදී අපට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි ආදී මේ වගේ විසුද්ධීන් සම්පූර්ණ කරමින් නිවන් මාගේ ඉදිරියට යන්නටත් ඒ වගේම චතුරාර්ය සත්‍ය අසහා දැනගත්ු කාරණේ එකාතකින් සත්‍ය ඥානය සම්පූර්ණ කරමින් අනිත් අතින් කෘත්‍ය ඥාන විදියට ඒ කරුණ හතර කරමින් කෘත්‍ය ඥාන විදියට අපට ඒක සාක්ෂාත් කිරීම දක්වා මේ ගමන් මගේ ක්‍රමානුකූලව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. මේ ආධ්‍යාත්මික ගමන් මග ආරම්භයේ පටන් අවසානයේ දක්වාම කල්‍යාණ මිත්‍රාශ්‍රයත්, ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධර්මානුදාන ප්‍රතිපදාවත් අඛණ්ඩව පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අතර විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ ගත කරන හැටියට අපි හැම මොහොතකම සීලය පදනම ඉඳගෙන පංචශීලය පදනම ඉඳගෙන සුගතියට අපි කාරණා සම්පූර්ණ කරන අතරේදී අභිසමාචාරික ශික්ෂා තුල ඉඳගෙන අපේ සංවරය, විනයවත් බව, ඩිසිප්ලින් එක ඉහළම මට්ටමින් පවත්වාගෙන කටයුතු කරන අතරේදී අනිත් අතින් ආජීව අට්ටමක සීලයට අපි ටිකෙන් ටික නැඹුරු වෙන්නට ඕන. අපේ භාෂාවේ විශාල වෙනසක් වෙන්නට ඕන. පංචශීලයටත් වඩා ඊටම සියුම් ලක්ෂණ ආජීව අට්ටමක සීලය තුළ අන්තර්ගත වෙනවා. බොරු කීමට අමතරව කේරම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මෙන්න මේ දේවල් වලින් දුර වෙලා සම්මා ආජීවයන ජීවිකම් කප්පේතේ කියපු විදියට සම්මා ආජීවයත් තමන්ගේ ජීවිතයේ අංග බවට පත් කරගන්නවා. මෙන්න මේක තමයි ආදි බ්‍රහ්මචාරියක ශික්ෂා විදියට දැක්වෙන්නේ. එතකොට අපි වඩාත්ම අපේ ජීවිතය තුළ ආධ්‍යාත්මික බවට නැඹුරු වෙච්ච සලකුණ අපට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ආධ්‍යාත්මික ගමනේ තියෙන බාහිරට පේන සුවිශේෂ ලක්ෂණයක් තමයි වචන භාවිතයේ, භාෂා භාවිතයේ කියන එක. අපේ වචනේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. බොරු කීමෙන් වැළකෙන එක විතරක් නෙවෙයි, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මෙන්න මේ විදියට මේ දේවල් වලුනුත් අපි වෙන් වෙලා උපරිම ලෙස අපි සම්මා සංකල්පය තුළ ඉන්නකොට, යහපත් කල්පනා තුළ ඉන්නකොට අන්නේ විතක විචාර දෙක සංවර වීම වශයෙන් අපේ වචනේ, භාෂාවේ ලොකු පරිවර්තනයක්, ලොකු සංවරයක්, විනයවත් බවක්, විනයවත් බවක් අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි මේ කාරණා ටික තමයි බුදුදහමේ අනුපූර ප්‍රතිපදා විදිහට අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට මේ කාරණා ආශ්‍රයෙන් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. මේ ගෞරවනීය ධම්මකර හැඳුරු ඉතාම පැහැදිලි විදිහට දෙන්නේ. ඉතාම පැහැදිලි විදිහට මුල සිට අග දක්වා මේ දහම් ප්‍රතිපදාව උන්වහන්සේ පැහැදිලි කළා. මේ අනුකූල ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කරනකොට මට නිතරම උන්වහන්සේ අවධාරණය කරපු කාරණේ තමයි මේ ලෞකික ජීවිතයට ඒ වගේම සුගතිගාමී වීමත් කියන මේ දෙකම බද්ධ කරගෙන කොහොමද ලෝකෝත්තර දියුණුවකට යන්නේ කියන එක. ගොඩක් වෙලාවට අපි ලෞකික ජීවිතය අතහරින්න ඕනේ වගේ අදහසක් තියෙනවා නේද? උන්වහන්සේගේ පැහැදිලි කළා කොහොම නිරෝගීව ලෞකික ජීවිතේ ආර්ථික ස්ථාවරේ ධර්මානුකූලව සකස් කරගෙන ඊට පස්සේ පරිත්‍යාගශීලී වෙලා එකින් සීලයට ගිහිල්ලා සුගතිගාමී බව තහවුරු කරන් ඒ මත පදනම් වෙලා තමයි ලෝකෝත්තර දියුණුවට යන්න ඕනේ කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. මරත් තියෙන පසට ගහන්නේ මිනි අර අර පස්සේ කියපු අර මේ පිටර නෙමෙයි අභ්‍යන්තරයට හිතෙමු කරන් ඉන්නවා කියන එක. නමුත් අපි ඒක පස්සට තියලා අපි අපේ දායක වැයට අවස්ථාව ලබා දෙන්නේ මේ හොඳයි. මේලා අපේ මේ සදහවත් පින්නතට අපි ආරාධනා කරන අපේ කරුණීය ආමඳුරු දේශකයන් වහන්සේ අපි කරේ කරුණාවෙන් උන්වහන්සේ මේ දේශනා කළා. තව උන්වහන්සේ කැමැති මේ පින්තුන් තව කැමති දෙයක් තව පැහැදිලි කරන් දේශනාවට අදාළ දෙයක් හොයින් පරිබාහිරව හරි මේ ධර්මයේ සම්බන්ධයෙන් ඇති ගැටලුවක්. ඉතින් මේකත් අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබෙච්ච අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව මගහරින්න නැතුව උන්වහන්සේකින් දැනගන්න කැමති දෙයක් දේශනාවට අදාළව හෝ නැතුව මෙල අහංග සරු කරනවා මතක් කර සිටින්න. එහෙනම් අපි හාමුදුරන්ට ආරාධනා කරමු හාමුදුරන් තියෙන ගැටලු ටික අහන්න දායක පින්නතුන් නියෝජනය කළම. ඒක තමයි. ඔව්. ඒකට ප්‍රශ්නවත් අපි සාකච්ඡා කරනවා. අපි අනිත් ස්වාමීන් වහන්සේලාත් මං හිතන්නේ කරුණ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න විදියට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා දන්න කරුණුත් තියෙනවා නම් මේකට එකතු කරන්න පුළුවන්. අපි ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා මේක සාකච්ඡාවක් විදියට අපි ඉදිරියට රැගෙන යමු. මට හිතෙන අපි හාමුදුරුවෝ මේ ඉතා පැහැදිලිව මුලින්දලා ගැඹුරේ කාරණා මතක් කරලා සරලව අපි හිතන්නේ මේ ශාวก පිළිදෙ හොඳ සිහියෙන් ඒක අහගෙන හිටියනම් ඉතාම සාරවත්. ඒ නිසා ඒක අපිටත් ඉතාම සාරවත් දේශකයන් වහන්සේලා හැටියට අපිට ලොකු ආදර්ශයක්. මුලින්දලා සමහරවල් මුල්දී මුල් ටික අහගෙන යද්දි මම ටිකක් හොඳට අහගෙන හිටිය දැන් මේක අපි කොහොමද මේක ගලපගන්නේ කියලා. හැබැයි අපි හාමුදුරුවෝ ලස්සනට ඉතා සරල ප්‍රාථමික වට්ටමේ ඉඳලා ගැඹුරට ඉන්නට නිකන් කතා කළා. මම හිතන්නේ අපි ඉන්නවා දෙමු. ඔව් අත උස්සපු අපේ දායක මහත්මයා නෝන මේ ප්‍රශ්න අහන්න මේ මයික් එක අන්මියුට් කර. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඉතාමත් හොඳට විස්තර කරලා දුන්නා අපිට කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමට යම් කෙනෙක් තුළ තිබිය යුතු ගුණ මොනවද කියලා. ඒ අතරෙම ඔබ වහන්සේ කියවලා දුන්නා එක පුද්ගලයෙක්ට බුදුහාමුදුරුවන්ගෙන් උන දේශනා සහ දෙන්නෙක්ට ඒ වගේ. එතකොට මට ආපු ප්‍රශ්නයක් තමයි දැන් අඟුලිමාල වැනි කෙනෙක් මුළු සමාජයේම කොන්කොල්ලා තියෙනකොට බුදුහාමුදුරුවෝ විතරයි අඟුලිමාල කුමාරයාගේ පිහිටට හිටියේ. ඉතින් එතනදී දැන් සමාජයකින්ම කොමුණු කෙනෙක්ව යහමගට ගෙනෙන්න එතන බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයෙක් වුණා. එතකොට බුදුහාමුදුරුවන් ගාව තියෙන ගුණ ඥාන මේ ලෝකෙ කිසිම කෙනෙක්ට නැති විදිය නැති දේවල්නේ. ඉතින් එතකොට මට හිතන දෙයක් තමයි කල්යාණ මිත්‍රයෙක් වෙන්නත් තම වෙන කෙනෙක්ට ඒ කල්යාණ මිත්‍රයා වෙන කෙනාට ඉතාම විශේෂ ගුණ පද්ධතියක් තියෙන්න ඕනේ කියලා. ඒක ගැන ඔබ වහන්සේට යමක් යන්න පුළුවන්ද? අවසරයි. ඔව් තෙරුවන් සරණයි. ඉතාම වැදගත් කාරණයක් ඔබතුමී ඉස්මතු කළේ. අපි බොහෝ විට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න බාහිර කෙනෙක් වෙත තමයි නැඹුරු වෙන්නේ. එතකොට එතෙන්දි විශේෂයෙන්ම තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවා නම් සහ සැබෑ කල්යාණ මිත්‍රයෙක් වෙතින් බාහිරට ප්‍රකට වෙන්න ඕන ලක්ෂණ ගැන අපට දැක් ගන්න පුළුවන්. එකක් තමයි මිත්‍ර සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ කාරණා තුනක් තියෙනවා මිත්‍රයෙක් ළඟ තියෙන ලක්ෂණ. කියන්නේ සාමාන්‍ය අපි අර ව්‍යග්ගපජ සූත්‍රයේ මුලින් සඳහන් කරපු විදිහට මිත්‍රත්වයේ කියන සුහඳ මිතුරෙක් තුල තියෙන ඕන ලක්ෂණය. ඒ තමයි දුද්දදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියන එක. දෙන්න අමාරු දේ දෙන්න කෙනෙක් වෙන්නට ඕන. කරන්න අමාරු දේ කරන කෙනෙක් වෙන්නට ඕන. ඉවසන්න අමාරු දේ ඉවසන කෙනෙක් වෙන්නට ඕන. දැන් ඔබට විශේෂයෙන් ඔබේ ස්වාමි භාර්යාවන් දරුවන් අම්මා තාත්තා මේ වගේ අය මෙන්න මේක කරන අය. දැන් මාතා මිත්තන් සකේ ගරේ කියලා සඳහන් කරනවා. අපට අම්මා තමයි gedara දින්න හොඳම මිතුරිය මිත්‍රයා. අම්මා කියන අම විතරක් නෙවෙයි අම්මා තාත්තා දෙන්නටම මේ කියන්නේ. ඊට පස්සේ භාර්යාව පරමා සකා කියලා කියනවා. විවාහ වුණාට පස්සේ භාර්යාව තමයි හොඳම මිතුරිය. අනිත් පැත්තෙන් ස්වාමි පුරුෂයා දෙන්නට මේ වගේ මිතුරන් වෙනවා. ඒතර මේගොල්ලන් මිතුරන් වෙන්නෙම එයයි දුක් කරන් කරෝති කරන්න අමාරු දේවල් කරන අපි වෙනුයි. දැන් අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ශරීර කොටසක් උනත් දන් දෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ වගේම දුක්කමං කමති දුක් කරන් කරෝති දුද්දදන් දදාති කියපු විදියට දෙන්න අමාරු දේ දෙනවා කරන්න අමාරු දේ කරනවා ඉවසන්න අමාරු දේ ඉවසනවා. එතකොට අපිත් එක්ක මිතුරන් හුවක් කාල එකට හිටියනම් ඇතැමිට ඔබට පාසල් ජීවිතයේ කාලේ ඉඳන්ම ඉන්න යාළුවෝ ඉන්න පුළුවන්. නැත්තම් ඔබට පාසල් වලින් පස්සේ විශ්වවිද්‍යාලෙ ඉඳලා නැත්තම් රැකියා කරන කාලේ ඉඳන් හමු වෙච්ච ඒ බොහෝ දිගු කාලයක් යාළුවෙක් හිටියනම් මෙන්න මේ ලක්ෂණ තුන තමයි එතෙක් කලක් යන්නට හේතු වුනේ. ඊළඟට අපි ආධ්‍යාත්මික මිතුරන් හොයාගෙන යද්දී අපට සූත්‍රයක් හමු වෙනවා බික්කු මිත්ත කියලා සූත්‍රයක්. සැබෑ ආධ්‍යාත්මික මිතුරෙක්ගේ ළඟ තියෙනවන ලක්ෂණ. ඒ තමයි පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජේ කියලා. එයා ප්‍රිය කෙනෙක්, ගරු සම්භාවනීය කෙනෙක්, ගරු කළ යුතු කෙනෙක්, ගෞරවයට ලක් වෙන කෙනෙක්. වත්තාච වචනක්කමෝ එයා හොඳ කතිකයෙක්, හොඳට කරුණ ඉදිරිපත් කරන කෙනෙක්. වචනක්කමෝ අනිත් අයගේ සැඩපරුස වචන ඉවසන කෙනෙක්. ගම්භීරංච කතං කත්තා එයා ගැඹුරු ධර්ම කාරණා කියන කෙනෙක්, අර්ථවත් දෙයක් කියන කෙනෙක්. නොචට්ඨානේ නියෝජේ එයා කවදාවත් අපි වැරදි දෙයක යොදවන්නේ නැහැ. මෙලොව ජීවිත රැකියාවක් කරත් උපදේශක් දුන්නත් පංචශීලය කඩකර නොගෙන සුගතියට හානියක් නොවන විදිහට තමයි එයා අපට උපදේශක් දෙන්නේ. අපේ ස්වර්ගගාමී මාර්ගයටවත් මෝක්ෂ මාර්ගයටවත් හානියක් නොවන විදිහට තමයි එයා නිතරම අපව මෙහෙවන්නේ. එතකොට ප්‍රියවන්ත භාවයේ ගෞරවාන්විත කෙනෙක් වෙන බව, ගෞරවය ලබන කෙනෙක් වීම, හොඳ කතිකයෙක් වීම, හොඳට කරුණ ඉදිරිපත් කිරීම, ඒ වගේම අනිත්‍යයේ දේවල් ඉවසන ගතිය. ඒ වගේම ගැඹුරු දහම් කරුණු කියලා දෙන ස්වභාවය සහ වරදෙහි නොයදවන ස්වභාවය. මෙන්න මේක තමයි මිතුරගේ තියෙන ප්‍රධාන ලක්ෂණ. ඒ වගේම සිංහල සූත්‍රය වගේ සූත්‍ර දෙස බණ්ඩ අපට පේන දේ තමයි ඒ මිතුරා නිතරම අපට උදව් කරන කෙනෙක්. නිතර අපට දන් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. භෞතික දේ විතරක් නෙවෙයි විශේෂයෙන් දහම් පණිවිඩ අපට දෙන්නට නිතරම උත්සාහ කරනවා. ඒ වගේම අපට අනුකම්පාවෙන් සලකනවා. අපි වරදෙන් නිතර මුදවන්න උත්සාහ කරනවා. අපි වෙනුවෙන් එයා කැප වෙනවා. ඉතින් මේ ගුණාංග ටික බාහිරින් ලැබෙන්න නම් පින්නතුනි අපි මුලින්ම සඳහන් කළා විශේෂ කාරණයක්. අපේ ළඟ ගුණ නොතිබ්බත් අපට උදව් කරන අය ලෝකේ ඉන්නවා. ඒ තමයි බෝසත්තුරු සහ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ. නමුත් අපට සාමාන්‍ය ජීවිතේ හමු වෙන අය විශේෂයෙන් අපේ අම්මා තාත්තා අපේ ළඟ ගුණයක් නොතිබ්බත් අපට උපරිම උදව් කරනවා. හැබැයි ඊට පස්සේ අපිට හමු වෙන මිතුරන්ගෙන් අපට උපකාර ගන්න නම් අප තුනත් කිසියම් ප්‍රමාණයක ගුණයක් පරිත්‍යාග සීලයේ කායික වාචික සංවරය කෘතඥ භාවය ඒ වගේම අවංක බව නුවණැති බව මෙන්න මේ කරුණු අපේ ළඟ තියෙන්න ඕන. අන්නේ ගුණාංගවල ඉහළම එකතුවක් තමයි විශේෂයෙන්ම කරණීමිත සූත්‍රයේ දැක්වෙන්නේ. සක්කෝ උජුජ සූජුජ සුවචෝ චස්ස මුදු අනතිමානී ආදි වශයෙන් දැක්වෙන්නේ. ඒතර අන්නේ ගුණාංග 14 වැදගත් වෙනවා ආධ්‍යාත්මික ගමන් මගේදී. ඉතින් මෙන්න මේ කරුණ තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් යහපත් මිතුරෙගේ තියෙන ලක්ෂණය. ඊළඟ දේ තමයි මංගල සූත්‍රයේ දැක්වෙනවා අසේවනාච බහලානම් පණ්ඩිතානංච සේවනා කියලා කාරණය. බාලයන් ඇසුරු නොකිරීමත් පණ්ඩිතයන් ඇසුරු කිරීමත් කියන කාරණය. මෙන්න මේක පින්නුදින අපි ඊටාම මනවින් තේරුම් ගන්න ඕන කාරණයක්. එතකොට කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ බුදුදහම අනුව ගත්තොතින් එයා භෞතික ඇසුරු කිරීම නෙවෙයි. කායික ඇසුරු කිරීම නෙවෙයි. ඇසුරු කිරීම කියලා කියන්නේ වෙනත් කෙනෙක්ගේ තියෙන අභ්‍යන්තර ගුණ අපි කොච්චර ඇසුරු කරනවද කියන කාරණය. එතකොට අපි පුද්ගලයන් නෙවෙයි අයින් කරන්න ඕන. අපි අයින් කරන්න වෙන්නේ ඒ පුද්ගලයාගේ ළඟ තියෙන දුර්ගුණයි අපේ ජීවිතෙන් අපි අයින් කරගන්නට ඕන. කෙනෙකුට අපි පිහිට වෙන්නට ඕන. ඒ පිහිට වෙන ගමනේදී අපි කෙනෙක් ඇසුරු නොකරනවා කියලා කියන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කිරීම අයින් කිරීම නෙවෙයි ඔවුන්ගෙන් අපේ ජීවිතයට එන තියෙන දුර්ගුණ ටිකෙන් අපි අයින් වීම. අනිත් පැත්තෙන් අපේ ළඟ ගුණාංග ටික අපි යාට දෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එක අතකින් ආදර්ශයක් අනිත් අතකින් උපදේශයක් මේ දෙකම භාවිත කරමින් අපි ඇත්තටම අනිත් කෙනාට ආදරේ නම් කොහොම හරි ඇලුත් අපේ යහපත් ගමන් මඟට එකතු කරගන්නට ඕන. අප කරන පින්කම් වලට අපි සහභාගී කරගන්නට ඕන. හොඳ ධර්ම දේශනා අපිට ලැබුණ තියත් එක අපි බෙදා හදා ගන්නට ඕන. අපි හොඳ පින්කමක් කරාම එයට තනුමෝදන් වෙන පුරන් විදියට අපිට යා සමගයේ පින්තූර ආදිය බෙදා හදා ගන්න පුළුවන්. යනත් ඒ පින්කමකට අනුමෝදන් කරවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් වලින් අපි යහපත් මිත්‍රයන් විදියට අනිත් අයට උපකාර කරන්නට ඕන. ඔන්න දෙකක්ම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම කෙනෙක් සිද්ධ වෙනවා කියලා වහන්සේ නැහැ. දෙයි ටරන්සර්. අවකලුවර කැමරේද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අපේ ස්වාමීන් වහන්සේලා කරුණු තව ඉදිරිපත් කරන් තියෙනවා. ඔබanse මේ නිතරම අවධානය කළා මේ දැන් ලෞකික ජීවිතයේ මේ පරිසරයේ දිනු සකස් කරගන්න එකත් ඒ වගේම සුගතිගාමි වෙන එකත් මේ ටික කර ගන්න ගමන් තමයි ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න ඕන කියන එක. දැන් කෙනෙකුට කෙනෙක් සාමාන්‍ය හිතන්න පුළුවන් හිමේනේ නේද මේ ලෞකික ජීවිතයේ දිනුවා ගැන හිතන එකයි සසර මේ සුගතිගාමි ගැන වෙන හිතන එකයි මේ ලෝකෝත්තර පැත්තට මේ බාධාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මේ සසරක් හදන එක නෙමෙයි කරන්නේ කියලා. කොහොමද අපි ඒක සම්බන්ධ කරගන්නේ මේ? ඔව් අපිට මෙහෙම කියන්න පුළුවන් අපේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙන්නේ. එතකොට සතුට තමයි අපේ පරමාර්ථය. එතකොට තමන් කරන හැම දෙයක්ම සතුට වෙන පුළුවන් විදිහට කරන්න ඕන. කරන වෙලාව විතරක් නෙවෙයි කරාට පස්සේ. දැන් අපි කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන වෙලාවේදී අපට ඇත්ත එක්ක යට උදව් කරන්න පුළුවන් අපට. ඒ වගේ දෙයකින් අපට සතුටක් නේද? ඒ වගේම අපි රැකියාවක් කරනකොට ඒකත් අපට සතුටෙන් කරන්න පුළුවන්. පින්කමක් ඉදිරියම කරන්න පුළුවන්. අපි ගන්න වැටුපට සරිලන විදියට තමන් මාසන්තියේම වැටුප ගන්නකොට තමන්ට මේ වැටුප දිහා බලලා සතුටක් ඇති වෙනවනේ මම මේකට හොඳට මහන්සි වෙලා මම මේක ගත්තා කියලා. එතකොට තමන් දරුවෙක් හදනකොට ධාර්මික වේ දරුවන් පෝෂණය කිරීම මේ හැම දෙයකින්ම අපි සතුට ලබන විදියට මේ දේ කරන්නට ඕන. එහෙම කරගෙන යනකොට අපටම ධර්ම මාර්ගයේ පේනවා අර ඒ දේ සඳහා අපට සතුට ලැබුණට අපට ඒ සතුට බාහිර මතය යෙපෙන්නේ. ඒ නිසා අප කෙරෙහිම අපි සතුටක් ගොඩනගා ගන්න ඕන කියන ආකල්පයක් තමයි ධර්මඥානය තුලින් ලැබෙනවා. එතකොට ප්‍රධාන දේ තමයි තමන් කරන දේවල් වලින් තමන්ට සතුටක් ලැබෙනට ඕන. දැන් තමන්ගේ ගෙදර හොඳට සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න එක. ඒ වගේම තමන්ගේ ගෙදර ලස්සන මල් ගස් තියාගන්න එක. ඔබේ සතුට විතරක් නෙවෙයි ඔබට පුළුවන් නම් ඔබේ තියෙන ලස්සන මල් ගස් වර්ගයේ තව කීප දෙනෙකුට දෙන්න. දැන් ඔබේ ගෙදරින් ඔබට එක සතුටක් විඳිනවා නම් ඒ වගේ මල් ගස් පහක් අපි තවත් ගෙවල් පහකට අරන් දුනොත් මොකද වෙන්නේ? අපේ සතුට පස් ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. දැන් අපි හිතන් ඉන්නේ අපේ ගෙදර ලස්සනට තියාගන්න එක විතරයි හොඳ කියලානේ. ඔබේ දරුවෝ එක්කනට හොය දෙනට ඔබ උදව් කරන ගමන් තවත් දුප්පත් දරුවන් පස් දිනකට ඔබ උදව් කරා කියලා කියන්නේ ඔබේ සතුට ඔබ පස් ගුණයකින් වැඩි කරගන්නවා කියන එක. මෙන්න මේ වගේ අපට අපේ සතුට වැඩි වෙන විදිහට අපට කාලය ගත කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ධාර්මිකව කරන පමණට තමයි ඒ සතුට අපට ඇති වෙන්නේ. එතකොට අපි විශේෂයෙන් ගිහි පිනතුන් විදිහට ඔබට ඔබේ යුතුයකම් ටික කරන්ට වෙනවා. ඒක ලෝකේ සදාචාරවත් ජීවිතයට අදාළ දෙයක්. ඒක කිරීමත් මේ සතුටට හානියක් නොවන විදිහට කරන්න උත්සාහ ගන්නට ඕන. එහෙම ඉන්න ගමන් තමයි අපි ටිකෙන් ටික මේ ගමනේ ගැඹුරට අපි යන්නේ. එහෙම ඒ මූලික ගුණාංග ටික ඔබ රැකවතින් තමයි ඇත්තටම ඔබට සැබෑ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඔබ දෛනික ජීවිතයේ රැකියාව ධාර්මිකව නොකොළොතින්, ඔබේ ගෙදරයි සමග පංචශීලයේ පදනමෙන් යුතුව ඔබ නොහිටියොත්ින් ඔබට බොහෝ දිනක් අහිමි වෙනවා. ඔබට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න බැරි කෙනෙක් කියලා දැනගත්තොත්, ඔබට තියෙන මාසික බිල් ටිකවත් ගෙවා ගන්න බැරි නම් ඔබ එතනින්ම අසාර්ථක වෙනවා. ඒ නිසායි ඔබට මහන්සියල වැඩ කරන්න වෙන්නේ. ඒක ලෞකික දෙයක් වුණාට ඒ ලෞකිකත්වයේ සාර්ථක වුණොත් තමයි අපට සැබෑ කල්‍යාණ මිත්‍රයන් ලැබිලා මේ ලෝකෝත්තර ගමන් මාර්ගයට මාර්ගය විවර වෙන්නේ. ඇතැමිට ධර්මයේ ඇහුවත් කල්‍යාණ මිත්‍රයන් මාර්ගයෙන් ඔබට එතෙන්ට යන්න අවශ්‍ය විවේකය, මානසිකත්වයේ පරිසරය සකස් වෙන්නේ ඔබ අර අත්තානං සුඛේති පීනේති, මාතා පිතරෝ සුඛේති පීනේති, පුත්තදාරං සුඛේති පීනේති කියපු විදියට අර තමන්ගේ දරුවන්, දෙමව්පියන්, ඥාති මිත්‍රාදීන් ඒ අය හොඳට පෝෂණය කිරීමෙන් ලබන ඒ සත්භාවයට ලැබෙන තිලිනයක් තමයි ඔබට ධර්මය කියලා කියන්නේ. අන්න ඒ දෙයින් තමයි අපි ඉදිරියට යන්නට ඕන. ඒ නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන යටිතල පහසුකම් ටික තමයි අපි මේ සාමාන්‍යයෙන් කතා කරන දෛනික ජීවිතයේහි අධ්‍යාපනයේ, රැකිරක්ෂා, යුතුකම් මේ ආදී කාරණා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා පූජාවන් කීපයක් ගැන. ඒවට අපි සාමාන්‍යයෙන් පාලි භාෂාවෙන් බලි කියලා කියන්නේ. අතිති බලි, පුබ්බපේත බලි, දේවතා බලි, ඊළඟට රාජ බලි, මේ වගේ රාජ්‍යයට වෙන්න ඕන යුතුකම්, ඒ වගේම ඥාතීන්ට වෙන්න ඕන දේවල්, මේගේ ඥාතීන්ට වෙන්න ඕන දේවල්, රජයට ඉටු වෙන්න ඕන දේවල්, මේ ආදී අපි හරියට කරොත් තමයි අපේ සැබෑ ආධ්‍යාත්මික ජීවිතයට මගහසර විවරවන්නේ. ඒ සඳහා මූලික හේතු වන සැබෑ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ තමන්ගේ අර අදාළ කටයුතු ටික මැනවින් කරන කෙනෙකුට. ඒ වගේම දහම් පණිවිඩය ලැබුණත් ඒ දහම් පණිවිඩය පිළිපදින්න පුළුවන් හොඳ මානසිකත්වය, විවේකය, පරිසරය, ඒ හැම දෙයකටම අවශ්‍ය කරන කරුණු සම්පාදනය වෙන්නේ මේ තමන්ගේ දෛනික ලෞකික ජීවිතයේ කටයුතු සාර්ථක කරගත් පමණට. හොඳින් මිනිහා වෙනාලේ කීපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ආකාරයක ප්‍රශ්නයක් අහන්න දෙනවද? අපේ මෙත්තානන්ද හාමුදුරුවෝ, කමලසිරි හාමුදුරුවෝ මතට ඉන්නව නේද? ලක්කන හාමුදුරුවෝ හාමුදුරන්ටත් මේ මාතෘකාවට අදාළ කරුණු මොනවාරි තව විශේෂ අදහස් ඇති අපේ හාමුදුරන් වහන්සේලගේ අපේ ගෞරවයෙන් ආරාධනා කරනවා කරුණු ටිකක් ඉදිරිපත් කරන්න කියලා. කෙටියෙන් හරි බුදු දහම අනුකූල ප්‍රතිපදාව දරන්නේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ ධර්ම දේශනාවේදී සිහිපත් කළා අපි සද්දයක් අහනකොට අපි නිරුද්ධ වෙච්ච දේ තමයි අපි අහන්නේ. රූපයක් පේනවා කියනකොටම අපි නිරුද්ධ වෙච්ච දෙයක් තමයි අපි බලලා තියෙන්නේ. එතකොට විදර්ශනා නුවණින් ඒ දකින්නදී අපිට පුළුවන් ද එදිනෙදා ජීවිතේ පෞලක සමගිය ඇති කරගන්න, ඒ කියන්නේ ලෞකික ජීවිතයේ දියුණුවට මේ අපි මේ දකින්නේ අත්විඳින්නේ නිරුද්ධ වෙච්ච දෙයක් කියන එක අවබෝධ කර ගැනීම සමාජ ජීවිතයේ ඉදිරිදා සමාජ ජීවිතයේ දියුණුවට සමගිකම වර්ධනය කරගන්න අපිට ප්‍රයෝග කරගන්න පුළුවන්. මෙහෙමයි, දැන් අපි මේ අපේ ජීවිතයට භාවිත කිරීම සහ අපි සමාජ ජීවිතයේ කටයුතු කිරීම කියන එක අතරේ යම්කිසි විදියක වෙනසක් තියෙනවා. අපි මේ ඉහළම දර්ශනයකින් එන ගමන් විශේෂයෙන් ගිහි අය විදියට කටයුතු කරන අය නම් ඔවුන් අතරේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙනටත් ඕන. එතකොට ඒකත් වැදගත් කාරණයක්. දැන් ඇත්තෙන්ම අපට මේ ලෝකෝත්තර දර්ශනේ හිත තියෙනවා නම් ආයි මුරු බාහිර ලෝකයක් ගැනම අපට හිතනවත් දෙයක් නැහැ ඇත්තෙන්ම. ගෙදරින් තමන්ට යන්න කිව්වත් තමන්ට ගැටලුවක් නැහැ. හැබැයි තමන් මේ මගේ ආවේ මෛත්‍රිය හරහායි තමන් ආවේ. සම්මා සංකල්පය හරහායි මේ ගමන ආවේ අපි. එතකොට අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන පදනම මතයි අපි මේ ගමන එන්නේ. එතකොට අපි මේ ගමන යනවා වගේම අපිට අනිත්‍යය ගැන ලොකු මෛත්‍රියක් තියෙනට ඕන. එහෙම නැත්නම් මේ ගමන අපිට ඉදිරියට යන්නට බෑ. ඒ නිසා අපේ විමුක්තිය ලබන ගමන් අපි අනිත්‍යගේ ජීවිතවලටත් පිට වෙන්නට ඕන. එතකොට ඒ ඇයට එයාගේ අධ්‍යාපනය, ආර්ථික කටයුතු, සමාජ ජීවිතය සාර්ථක වෙන්නත් අපි වැඩක් කරමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි එහෙම යන ගමන් අපි දර්ශනයක් විදියට මේ දර්ශනේ හිතේ තියාගෙන තමයි ඉන්නේ. එතකොට අපි දරුව මතවත් ඥාති මතවත් අපි යැපෙන්නේ නැහැ. මොකද අපට ධර්මයෙන් අපි පිළිසරණක් හදාගෙන තියෙන්නේ. හැබැයි අපි බුද්ධිමත් වෙන්නට ඕන අපි ඒක කියන්න අවශ්‍ය නැහැ. දැන් ගෙදර කෙනෙක් කියනවා නම් දරුවන්ට ඒක වචනෙන් කියන්න අවශ්‍ය නැහැ. මම ඔයා මතවත් යැපිලා නැහැ. මම ධර්මයේ තුලයි ඉන්නේ කියලා එහෙම අනවශ්‍ය විදියට එහෙම කියන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හිතේ ඒක තියෙන්නට ඕන. මොකද දරුවෝ කොයි හැම වෙලාවෙම දරුවෝ සාමි බහරයවන් ඕනෝන් මත යැපිලා ඉන්නේ. ඒ බව ඔවුන්ට පෙනුනට කමක් නැහැ. මොකද නැත්තම් ඔවුන්ට එකපාර අපතරන් දර්ශනයක් නැති නිසා ඔවුන්ට රැඳෙන්න තැනක් නැති වෙනවා. මොකද ඔවුන් අපි කෙරෙහි යැපිලා ඉන්නේ, අපි කෙරෙහි විශ්වාසය තියලා තමයි ඉන්නේ. ඒතර මේ විශ්වාසයට ලොකු හානියක් අපි එක විට කරන්න හොඳ නැහැ. ඒගොල්ලොනුත් අපේ මට්ටමේ ධර්මයට ආපු දවසට ඒ ඇයට මේක දැනගත්තට කමක් නැහැ. නමුත් අපි එතෙන්ට එනකන් අපි ඒ සමග සාමාන්‍ය විදියට ඔවුන්ට උපකාර කරමින් මේ ගමන යන්නට ඕන. ඒක තමයි සැබෑ මිත්‍රත්වය කියලා කියන්නේ. සැබෑ ලෙසම දහම ඉන්නවයි කියලා කියන්නේ මේක. හැබැයි අපි අපේ ලෝකෙට මේ ස්කන්ධ පංචකය අත්විඳිනකොට අපි නුවණින් ඉන්නට ඕන අපි මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ පරිශීලනය කරන්න කියලා. හැබැයි එතන ලක්ෂණය තමයි අපි නිතරම රූපය බලන්නේ මුල් අවස්ථාවේදී මුලා වෙල තමයි අපි මේක නැවත විදර්ශනා කරන්නේ. එතකොට ස්කන්ධ පංචකය විපාක මට්ටමේදී අපේ ලෝකෙට එනකොට අපි නිතරම සක්කාය විදියට පංචස්කන්ධයේ විදියටයි අපේ ලෝකෙට අපි ගන්නෙ. අරගෙන ක්ෂණිකව අපේ පැත්තෙන් සතිපට්ඨාන තුල ඉඳලා අර අවිද්‍යා සාගත යන චිත්ත වීති ප්‍රමාණය අඩු කිරීම තමයි අපේ පුහුණුව, අපේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. අන්නේක පියවර ටික තමයි මජ්ජිම නිකායෙහි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දැක්වෙන්නේ. ඒක කොහොමද ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා ඉහළටම මේක පුහුණු කරනකොට ඉන්න ස්වභාවයේ වෙනස තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පියවර තුනකින් ඒ රිසල්ට් එක විස්තර කරන්නේ. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, සේක ප්‍රතිපදාව සහ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියන අවස්ථා තුනකින් ඒක විස්තර කරනවා. එතකොට එතෙන්ට එනකන් අපි මේ ජීවිතය තුළ ඇහැට රූපයක් දකින්නවත් එක්කම ඒක අපේ ලෝකෙට ඉන්නේ සක්කාය වෙලා එන්නේ. ඒ සක්කාය වුණා නම් උපාදාන ස්කන්ධ පංචකයේ ඒ සමගම ගොඩ නැගෙනවා. ඒකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව අල්ප මාත්‍රයක් හරි තියෙනවා නම් පංචම ස්කන්ධය ගොඩ නැගෙනවා. අනාගාමි වෙච්ච කෙනාටත් ඔහු සක්කාය අසුරු කරන කෙනෙක්. නමුත් ඔහුට දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය ඔහු දුරු කළ තියෙන සුවාන් වීමේදී. නමුත් සක්කාය කියන එක කියන්නේ පංචබාහ ස්කන්ධයට ඒකාපයේ රහත් වෙනකම තියෙනවා. ඒතර රහතන් වහන්සේ තමයි අකුප්පාය චේතු විමුක්තියෙන් ඉන්නේ. හැම වෙලාවෙම මොහොතක්වත් මුලා නොවී ඉන්නේ රහතන් වහන්සේ. එතකොට එතකන් අපට මේ ගමන ටිකෙන් ටික ගැඹුරට යන්න වෙනවා. අන්නේ ගැඹුර වේගවත් කරගන්න තමයි අපි ආරචනික මාර්ගය තුලත් විශේෂයෙන්ම සතර සතිපට්ඨානය තුළ උපරිම ලෙස වාසය කරන්න අවශ්‍ය වෙන්නේ. අපි සතර ඉරියව්වෙන් මේ පුහුණුව කරනවා. අපි සක්මන් කරනකොට මේ පුහුණුවේ ඉන්නවා. අපි ඇසිපිය ගහන මොහොතක් වාසා මේ අවබෝධයෙන් ඉන්නවා, පුහුණුවෙන් ඉන්නවා. ගිහිලා පිනතුනි අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී විහෙරති පස සිස්සාමිති සික්කති කියපු විදියට හුස්ම ගැනීම පිට කිරීම කියන මේ මොහොත දක්වාම අපි අපේ සතිමත් බව අපි ටිකෙන් ටික දියුණු කරගන්නවා. ඉතින් මේ මට්ටමට එනකම් අපි මේ ගමන අපි පුද්ගලිකව කරන ගමන් අනිත් අතින් අපේ ඇසුරු කරන ලෝකයටත් උදව්පකාර කරමින් එයටත් පිහිට වෙමින් අපි මේ මෛත්‍රී සහගත ජීවිතයත් අපි ගත කරන්න ඕන. මේ දෙකම එකට සමබරව කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ගොඩක් පින් හා නිතරම සරණයි. හොඳයි, බොහොම පින්. ඔබන්සේගේ ආශිර්වාදයක් කරන්න. හොඳයි, මේ සියලු පින් කමලානිසංසින් ඔබ අප හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා. ලෝක සත්‍යයන් හැම දෙනාම සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාන් භයං පන්තා ච නිබ්භයාන් සෝකම් පන්තා ච නිස්සෝකාන් හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.